සංසාර සාරෝග විනීතනී සං සන්නීත සාතන් සුචිසාරදී සං සන්දේරකං සොන්න තනුපලා සං සංලාපදේසින් පනමේ විසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි සෝපරිසං සපරික්කාරං තං සුනාත සාදුකං මනසිකරෝතාති සෙනෙහවත් වාසනාවන්ත පින්නතුනි අද උදෑසන මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ විශේෂ සූත්‍ර දේශනාවක්. ඉතින් ධර්ම දේශනාවක් වශයෙන් මේක පැවැතියත් ධර්මයේ සඳහන් වෙනවා භාවනාවෙන් තොර වූ ධර්ම දේශනාවක් නැත කියන කාරණය. ඒ නිසා ධර්ම ශ්‍රවණය කියන්නේ භාවනාවක්මයි. ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ විමුක්තායතනයක්මයි. ඒ නිසා ඔබ ඊටාම සිහියෙන් නොනින් මේ බණට ගහනවා නම් මේකත් ඔබේ සමථ විදර්ශනා වැඩෙන අවස්ථාවක්. සතිපට්ඨාන වැඩෙන අවස්ථාවක්. රාග ද්වේෂ මෝහ වලින් තමන්ගේ සිත මිදෙන අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන්. ඒ නිසා තමයි විමුක්තායතන සූත්‍රයේදී භාගතුන් වහන්සේ දක්වන්නේ ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් විදිහට. ඒ නිසා මේ දේශනේ පුරාම ඔබේ හිත මෛත්‍රියෙන් තියාගන්න. මේ දේශනේ පුරාම ඔබේ වර්තමාන මොහොත ගැන සිත ගැන බොහොම අවධානයෙන් සතිමත්ව වාසය කරන්න. එහෙම හිටියොත් ඔබට මේ ධර්ම කරුණු තේරුම් ගන්න අතරේදී ඔබේ සිහිය සානෝන දිනු කරගන්නට කෙලෙසුන්ගේ හිත මුදව ගන්නට ඔබට මේ අවස්ථාවක් වෙනවා. අද අපි ධර්ම දේශනා වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි මජ්ඣිම නිකායෙහි මහා චත්තාරීසක සූත්‍රය. මොකද සූත්‍රය? ඕ මහා චත්තාරීසක සූත්‍රය. මේ චත්තාරීසක කියන වචනේ තේරුම තමයි 40 ආකාරය කියන එක. ආරස්තංගික මාර්ගයේ කරුණ 10ක් විදිහට දිනන ආකාරයත් අන්නේ 10 4න් වැඩි වෙලා 40 ආකාරයක් වෙන ආකාරය තමයි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ. වෙනත් කිසිම සූත්‍රයක දැක ගන්න බැරි තරමෙහි ඉතාම වටිනා ධර්ම විග්‍රහයක් මේ සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා ඔබට ලොකු ධර්ම ප්‍රතිලාභයක් ලැබෙන අවස්ථාවක්. ඒ නිසා මේ සූත්‍රය කොහොමද මේ 40ක් වෙන්නේ කියන ආකාරය ගැන තේරුම් ගන්න අදහසින් මුලින්දම ඔබ අහන්නට දක්ෂ වෙන්නට ඕන. මේ සූත්‍රයෙන් විස්තර කරන්නේ සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, ආජීව වායාම සති කියන සති සමාධි කියන ආරසංගික මාර්ගයේ කරුණු 8ක්. ඒ 8න් පස්සේ තව කාරණා දෙකක් ඇති වෙනවා, සම්මා ඥාන සම්මා විමුක්ති කියලා. මෙන්න මේ කරුණ 10 තමයි ප්‍රධාන වශයෙන් විස්තර කරන්නේ. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කාරණා අතුරින් ආරසංගික මාර්ගය කියන්නේ ප්‍රධානතම දේශනය. බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම ලෝකෙට ධර්ම දේශනා කරන්න ගිහිල්ලා විශේෂයෙන්ම ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පැහැදිලි කළේ මේ ආරසංගික මාර්ගයමයි. ඒ විතරක් නෙවෙයි, බුදුදහමේ තියෙන ප්‍රධාන ගැණීම් සියල්ලක්ම විශේෂයෙන් සත්‍තිස් බෝධිපාරිශුද්ධ ධර්ම සියල්ලක්ම පාහේ මේ මාර්ගාංග අඩ තුළ එකතු කරන්න පුළුවන්. එනිසා මේක තමයි අපේ ආධ්‍යාත්මික ගමන් මගේ මැප් එක. This is the spiritual map we are living in and we are going on. එනිසා පින්නතුනි මේක තේරුම් ගැනීම තමයි අපේ ජීවිතයේ ප්‍රධාන වශයෙන් ආධ්‍යාත්මික ගමන් මඟ තීරණය කරන තේරුම් ගන්න ප්‍රධානතම අවස්ථාවකට පත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අපේ ජීවිතය අපි ලැබපු වටිනාම දේ තමයි, අපේ ආධ්‍යාත්මික ජීවිතයේ වටිනාම දේ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ කල්යාණ මිත්‍රාශ්‍රය තරම් වටිනා දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. වරන් ආනන්ද මහහිමියන් වහන්සේ සඳහන් කරනවා. ස්වාමීන් වහන්සේ එක කාරණයක් වැටහෙනවා. මේ ආධ්‍යාත්මික ගමන මගේ භාග්‍යාත්ම තීරණය වන්නේ කල්යාණ මිත්‍රත්වයේ මත කියලා මට තේරෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහේවණානන්ද ආනන්දෙම කියන්නේපා. ආනන්දෙම කියන්නේපා. භාග්‍යයක් නෙවෙයි. සකල මේවයි දැන් බ්‍රහ්මචර්යයන් යදි දැන් කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා. මේ ආධ්‍යාත්මික ගමන මගේ සම්පූර්ණම තීරණය වෙන සාධකය තමයි කල්යාණ මිත්‍රාශ්‍රය කියන්නේ. අන්නේ කල්යාණ මිත්‍රත්වය ඔබේ ජීවිතේට ලැබුණාද කියන එක තීරණය වන්නේ ඔබේ ළඟ මේ ආධ්‍යාත්මික ගමන සඳහා කිසියම් විදිහේ උනන්දුවක් තියෙනට ඕන. අන්නේ උනන්දුව බාහිර කෙනාට පේන්නට ඕන. එහෙම සම්මුඛෝ කෙනෙක් වුණ නොවෙසුණත් ඔබට ආධ්‍යාත්මික ගමන් මඟ සඳහා අවංක උත්සාහයක් තියෙනවා නම් ඔබට අද තියෙන සංනිවේදන පාසකනොත් එක්ක ඔබට මේ මැසේජ් එක කොහෙන් හරි හම්බ වෙනවා. හැම එකක් තියෙනවා පිනතුනි. ඔබ ඊටාම ලේසි මාර්ගයෙන් නිවන් දකින්න කැමති නම් ඔබට ඒ වගේම ලේසි ක්‍රම තමයි හම්බ වෙන්නේ. ලේසියෙන් නිවන් හොයන අය තියෙනවා නික්මනින්ම. එහෙම හොයනවා නම් ඒ වගේ ක්‍රම තමයි හම්බ වෙන්නේ. හැබැයි ඔබ මේ දහම් මගේ තේරුම් අරගෙන අවංකව තමන්ගේ දිවි මගේ දහම ඔස්සේ සංසා ගන්නට කැමති නම් ඔබට කොයින් හෝ ක්‍රමයකින් ඔබට කල්‍යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනවා. සම්මුඛව මොන නොගැසුණත් දැනට තියෙන සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට මේ දේශයන් වාසියට මුණ ගැහෙනවා. අන්නේ කල්‍යාණ මිත්‍රත්වයේ ඔබේ ජීවිතේ ලැබුණාද කියලා ඔබටම බලාගන්න පුළුවන් ලක්ෂණය තමයි මෙන්න මේ ආරස්නාගික මාර්ගයේ කරුණු ටික ඔබට කොයිතරම් දුරට තේරුම් ගියාද කියන කාරණය. ඔබ බලන්න අද දවසේ වෙන විට ඔබට ආරස්නාගික මාර්ගයේ කරුණු කොයි මට්ටමින් වැටෙනවාද කියන එක. ඒ වැටෙන ප්‍රමාණය සමානයි ලැබිච්ච කල්‍යාණ මිත්‍රාශ්‍රය. ඒකට සමානයි ඔබ මේ සඳහා කොච්චර උනන්දුවක් තියෙද කියලා කාරණේ. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරනවා. මේ ලෝකයේට සූර්යාලෝකයේ පහළ වෙනකොට, ඉර පායනකොට, ඉර දකින්න කලින් නැගිනීර අහසෙහි සලකුණක් තියෙනවා. ඒකට අපි කියනවා අරුණෝදය කියලා. අන්නේ අරුණෝදයේ පේනකොටම නැගින්න පැත්තෙන් අර රතු පාට ඡායාව බලාකුළුවල අපි දන්නවා තවසුළු මොහොතකින් සූර්යාලෝකයේ ලෝකෙට පහළ වෙනවා කියලා. ඉර පායන කියලා අපි දන්නවා. අනේ ඉර පෑයීම වගේ හරියට මොකද්ද? මෙන්න මේ සම්මාදිට්ඨිය පෙරළු කොට තියෙන අරසංගේ මාර්ගය. එහෙනම් ඒ ඉර, ඒ සූර්යා, ඒ සම්මාදිට්ඨියට කලින් තියෙන කාරණේ මොකද්ද? කල්‍යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නැමැති අරුණෝදය නැගෙනහිර දෙසින් පහළ වෙනවා නම් නොබෝ වේලාවකින් ඔබට සූර්යාලෝකය දැක ගන්න පුළුවන්. ආර්ෂණීය මාර්ගය දැක ගන්න පුළුවන් කියලා. අනේ ආර්ෂණීය මාර්ගය පැහැදිලිවම සවිස්තරාත්මකව දැක්වෙන ප්‍රධානතම සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ උපනිපන්නාසකේන මහා චත්තාරිසක සූත්‍රය. කාරණා 40 ආකාරයකින් දැක්වෙන සූත්‍රය. දිනක් භාගතුන් වහන්සේ ජීවමාන කාලයේ ස්වාමීන් වහන්සේලා පිරිසක් උදෑසන පින්නපාතේ වැඩම කළා. පින්නපාතේ වැඩම කරපු අවස්ථාවේදී උන්වහන්සේලා බොහොම ලස්සන දර්ශනයක් දැක්කා. ජාන්සෝනි කියන බ්‍රාහ්මණේ ලස්සන අසකරත්තියක නැගලා ලස්සනට සැරසිලා ගමන් කරනව දැක්කා. සුදු පාට අස්යන් 4 දෙනෙක් බැඳපු ලස්සන අස්වකරත්තියක සුදු පාටින් අලංකාර කළා. සුදු පාටින් මේ බ්‍රාහ්මණය ඇඳගෙන සුදු පාට හිස් ඇසුම් සුදු පාට පාවානාදී දාලා අස්යන් 4 දෙනෙක් අස්වබල 4ක වාහනයක් අස්වබල 4ක ශක්තියක් සහිත මේ වාහනයක් ඉතාම ලස්සනට ගමන් කරනවා දැකලා හරියට දිව්‍ය විමානයක් වගේ ස්වාමීන් වහන්සේ මේක දැක්කා. දැකලා මේ සිද්ධියක් සිදී තියාගෙන පින්නපාතේ කල ඉවරලා බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කළා. කරපාස්ථාවේදී උන්වහන්සේ සඳහන් කළා, ස්වාමීන් මම අද දැක්කා මෙන්න මේ වගේ සිද්ධියක්. මෙයාගේ ලස්සන අස්සකරත් එක නැගිච්ච මේ බ්‍රාහ්මණය ගමන් කරන අපි දැක්කා කියලා. ස්වාමීන් මේ වගේ යහනයක් මේ බුදුදහම තුල තියෙද කියලා ඇහුවා. මේ සම්බුද්ධ ශාසනය තුලත් මේ වගේම යහනයක් තියෙද කියලා ඇහුවා. බුදුජාණන් වහන්සේ කරන ඕ මහණෙනි මේ සම්බුද්ධ ශාසනයේ තොන්නයි වගේම විචිතුරු වූ යහනයක් තියෙනවා. ඒක බ්‍රහ්ම යහනයක්. ඒක දිව්‍ය යහනයක්. ඒක අනුත්තර සංග්‍රහම විජය. උතුම් වූ සංග්‍රහමෙන් ජයග්‍රහණය කිරීම. ඒ මොකද්ද? ඒ තමයි ආරස්නගික මාර්ගය කියලා. යම් කෙනෙක් ආරස්නගික මාර්ගයක ගමන් කරනවා නම් ඒ තැනැත්තා අර ලස්සන අස්වකරත්තියක නැගලා යනවා වගේ. ඔබ පයින් ගියත් ඔබ යන්නේ මෙන්න මේ ලස්සන අස්වකරත්තියක සැරසිලි කෙනෙක් වගේ. ඔබේ ජීවිතේ ලස්සන වෙන්නේ විසිතුරු වෙන්නේ මෙන්න මේ කාරණාටේ. ඔබේ සංකල්පනාව සම්මා සංකල්පනාවක් වෙන්නට ඕන. සම්මා සංකප්ප වෙන්නට ඕන. ඔබ කරන රැකියාව සම්මා ආජීවයක් වෙන්නට ඕන. ඔබේ වචනය සම්මා වාචා වෙන්නට ඕන. ඔබේ දැක්ම ඔබේ විෂන් එක සම්මා දිට්ඨි වෙන්නට ඕන. ඔබේ සිතේ එකඟ කිරීම සම්මා සමාධියක් වෙන්නට ඕන. ඔබේ සතිමත් බව සම්මා සතියක් වෙන්නට ඕන. ඔබේ උත්සාහය සම්මා වායාමයක් වෙන්නට ඕන. ඔබේ දැනුම සම්මා ඥානයක් වෙන්නට ඕන. ඔබේ විමුක්තිය නිදහස සම්මා විමුක්තියක් වෙන්නට ඕන. පින්නතුනි මේ දහමගේ තේරුම් ගත් ප්‍රමාණයට අපට දවසට වැඩිපුර මතක් වෙන මේ කරුණික පින්නතුනි මේ ආරෂ්ණගේ ගමහර්ගයේ කරුණාවට තමයි අපි තවන හැම පියවරකම හරියට නෙළුම් මල් පොළවෙන් පැන නැගලා අපේ පාදය පිළිගන්න ඉන්න නෙළුම් මලකට වගේ. අලුතෙන්ම මෑත කාලේ ග්‍රන්ථ ලියපු ස්වාමීන් වහන්සේලා මේ ආරෂ්ණගේ මාර්ගයේ දක්වන්නේ the 8 steps of happiness කියලා. සතුට ලබන මාවතෙහි පියවරට කියලා. ඒ නිසා සම්මාදිට්ඨිය ලබා ගත්ත නම් අපේ සමස්ත ජීවිතයම පිනුතුනේ වෙනස් වෙනවා. ඒ සම්මා දිට්ඨියේ පමණට තමයි අපේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ. අනේ සඳහා අප නිතරම අපේ ජීවිතයේ තියෙන වටිනාම ධනෙ බවට පත් කරගන්නට ඕන. සම්මා දිට්ඨිය, right understanding, right vision. Here we are discussing the Noble Eightfold Path. This is the main teaching in Buddhism. When we practice the Noble Eightfold Path, Samadhi, right understanding, Samma Sankalpa, right intention, Samma Vacha, right speech, Samma Kammanta, right action, Samma Ajiva, right livelihood, Samma Vayama, right effort, Samma Sati, right mindfulness, and Samma Samadhi, right concentration. If you practice these 80 steps, it means we are on the path of liberation. When we practice the Noble Eightfold Path, all the doctrines that the Buddha explained for liberation gradually develop. Therefore, we can see this is the main place, this is the center on the path of liberation. Therefore, we should dedicate our life to understand this, the Noble Eightfold Path, and we try to practice it in our daily life. That is very important. This says very clearly, Ujuko nam so maggo abeha nam sadhisa. This is the direct path. This is the fearless path for our liberation. Pinnatuni. මෙන්න මේ ආර්ෂිංග මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රධානතම කාරණය තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. භාගතුන් වහන්සේ නිතරම අවධාරණය කළ තියෙනවා මේ ගමන් මඟ සම්මා දිට්ඨිය හරහා යන්න ඕන කියන එක. සම්මා දිට්ඨි පුරේ ජවන් කියන්නේ ඒකයි. Right understanding is for another. That is first. ඒ වගේම මේක විවිධ වචන වලින් විග්‍රහ කළ තියෙනවා. ජානතෝහං භික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමි. නොඅජානතෝ නොඅපස්සතෝ. මම ආශ්‍රයන්ගේ ශෛවීම දේශනා කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. කුමක් දන්න කෙනාටද කුමක් දකින කෙනාටද? ඒ තමයි දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට දකින කෙනාට කියලා. එනිසා මෙන්න මේ දැක්ම ලැබිච්ච පමණට ඒ දැක්ම ගැන විශ්වාසය ඇති කරගත්තු පමණට අපි මේ ආධ්‍යාත්මික ගමන මාගේ යන්නට උත්සාහන්ත වෙනවා. ඒ සඳහා පින්නතුනි හේතු වන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. සම්මා දිට්ඨිය ලබන්නට ආසන්නතම කාරණා දෙකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි පරතෝ ගෝස සහ යෝනිසෝ මනසිකාර කියන කාරණා දෙක. මොකද පරතෝ ගෝස කියලා කියන්නේ සද්ධර්ම ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒ අහන ධර්මයේ නෝණින් මෙනෙහි කිරීම. මේක තමයි ආසන්නතම කරුණු දෙක සමාධියට. ඒක ඇති වෙන නම් ඊටත් මුලින් බාහිරින් තියෙන ප්‍රතිවිදියට කල්‍යාණ මිත්‍රාශ්‍රය අවශ්‍ය වෙනවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණියක් කියන කාරණා දෙක බාහිරින් ලැබෙන දේවල් යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාවක් කියන දෙක තමන්ගේ අභ්‍යන්තරයේ ගොඩනගා ගන්නට ඕන. මේ සූත්‍රය ආරම්භ වන්නේ භාගතුන් වහන්සේ දේශනා කරනවා අරියං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි සෞපනිසං සකරිකාරං සංසුනාත සාදුකං මනසිකරොත. මහණෙනි මා නුඹලාට ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරනවා. ඒ සම්මා සමාධිය කොයි වගේ දෙයක්ද? සෝපනිසං සපරිකාර. ඒක උපනිෂ සහිතයි, උදව් සහිතයි. ඒ වගේම ඒක පිරිවර පිරිකර සහිතයි. ආර්ය සිංහ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ සම්මා සමාධියෙන් ආරම්භ කරන්නේ. දැන් අපි හරිය කැමතිනේ භාවනාවට නේද? ඉක්මනටම ගිහලා භාවනා කරන්න බලන්නේ අපි. ඉක්මනටම ගිහලා ඒක සමාධිමත් කරගන්න බලන්නේ. දැන් බණක් කිව්වත් භාවනා කරේ නැහැ කියලා සමහර අය දුක් වෙනවනේ. ඉක්මනටම භාවනා කරන්න බලන්නේ අපි නේද? ඔව් බුදුරජාණන් වහන්සේ ඒ නිසා සමාධියෙන් පටන් ගන්න තියෙනවා. හැබැයි තේන තුන මතක තියාගන්න. ඒක නිකන් යන පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට තව පිළිකර හතක් මුලින් තියෙනට ඕන. ඒකට තව උපකාරවත් වූ දහම් හතක් මුලින් ගමන් කරන්න ඕන. එහෙම නැතුව සමාධිය වඩන්න සමහර අය බුදුරජාණන් වහන්සේ කාලෙත් ගියා. කියවන බලන්න මේගිය සූත්‍රේ. මේගිය සූත්‍රයේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් පින්නපාත යනකොට ලස්සන අඹ වෙනක් දැක්කා. උන්වහන්සේට හරිය ඉක්මන් වුණා ගිහලා එතන භාවනා කරන්න. මොනවහන්සේ ඇත්තටම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් හිටියේ. උන්වහන්සේට ඉක්මනටම යන්න ඕන භාවනා කරන්න. ධර්මය අහගන්නත් කලින් ඉක්මනටම යන්න ඕන. නමුත් උන්වහන්සේට පස්සේ එන සිද්ධ වුණා පින්නතුනි. ඒ නිසා මේ දහම් මඟ සුතිමේ ඥාණයෙන් සම්පූර්ණ මැට්ටක දැනගෙන තමයි වැඩේ පටන් ගන්නට ඕන. මඟදී අහන්නට අවශ්‍යතාවයක් නැහැ පින්නතුනි. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ශ්‍රාවකයන් කමටහන් ගෙන උන්වහන්සේගේ නික්මිල ගියා නම් ඒ බොහෝ දිනක් නිවන් දැකලා තමයි නැවත ආවේ. දැන් මං සීලේ වැඩුවා ඉතුරු ටික කොහොමද කියලා සමාධිය ගන්න ආවේ නැහැ. සමාධිය වඩලා දැන් හිත සමාධිමත් විදර්ශනා වඩන්නේ කොහොමද කියලා අහගන්න ආවේ නැහැ. සම්පූර්ණ ගමන් මඟ දැනගෙන තමයි උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් සමගෙන ගියේ. මේකට කියන්නේ සුතමේ ඥානය කියලා. අන්න ඒ සුතමේ ඥානය කියන්නේ අවශ්‍ය වෙනව පින්නතුනි. එහෙම නැතුව අපි දන්නේ නැහැ මොකද කරන්නේ කියලා. අන්නේ කරන්නේ වැඩ පිළිවෙල තමයි මේ සමාධියට උපකාරවත් වූ දහම් හත තමයි බුදුරජාණන් වහන්සේ උපකාර හැටියට පිළිගන හැටියට උපනිෂ සම්පත් විදිහට දක්වන්නේ. මොනවද ඒ කාරණා ටික? ඒ තමයි සම්මා දිට්ඨේ සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති කියන කාරණා හත. එතකොට සම්මා සමාධිය මුලින් පෙන්නලා ඊට පස්සේ දේශනා කරනවා මේ සම්මා සමාධිය යහපත් වූ සිතේ එකඟ බව දිනු කරන නම් ඊට පිරිකර වශයෙන් ඊට මුලින් කාරණා ටිකක් තියෙනවන කියලා අර ආරසංග මාර්ගයේ මුල් කරුණු හතී ළඟට දේශනා කළා. ඊට පස්සේ මුලින්නම් එකිනෙක කාරණය භාගතුන් වහන්සේ දේශනා කරනවා. එහිදී මේ සූත්‍රයේ පුරාම දැක්වෙන ප්‍රධාන වාක්‍යය අවස්ථා කීපකදී ඒ තමයි සම්මා දිට්ඨිය පුබ්බංගමං කියලා. සම්මා දිට්ඨිය කියන කාරණය සම්මා වාචා කම්මන්ත ආදීව වායාම කියලා ඒ කියන හැම කාරණයකටම මුලින් තියෙනට ඕන මොකද්ද? සම්මා දිට්ඨිය කියන කාරණය. අනේ නිසා යහපත් දැකීම මනා වූ දැක්ම කරෙක් විෂන් එක. විෂන් ඉස් ෆස්ට් දෙන් විෂන්. එතකොට අන්නේ විෂන් එක අන්නේ දර්ශනය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙහිදී තාම වැදගත් කාරණයක් සඳහන් කරනවා මේ සම්මාදිටියේ ලක්ෂණය මොකද්ද කියලා. සම්මාදිටියේ කාර්ය බාරය මොකද්ද කියලා. මිච්ඡාදිට්ඨිය මිච්ඡාදිට්ඨි පජානාති සම්මාදිට්ඨි සම්මාදිට්ඨේති පජානාති. මේ යහපත් දැක්මෙන් අපට ලැබෙන අවබෝධය මොකද්ද? මිත්‍යා දෘෂ්ටියේ විදියට සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය විදියට දැක ගන්නවා කියලා. එනිසා දහමේ තියෙන extra ලක්ෂණයක් තමයි සමහර වචන විස්තර කරද්දී ඊට විරුද්ධ පදයක් විස්තර කරනවා. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? මිච්ඡාදිට්ඨියේ මිච්ඡාදිට්ඨිය හැටියට හඳුනා ගන්නට ඕන. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය හැටියට හඳුනා ගන්න ඕන කියලා. ඊට පස්සේ පැහැදිලි කරනවා මිච්ඡාදිට්ඨිය වැරදි දර්ශනය, රෝන් විෂන් එක, රෝන් අන්ඩර්ස්ටෑන්ඩින් එක මොකද්ද කියලා. එතකොට සම්මා දිටියට හේතු වෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයත් යෝනිසෝ මනසිකාරයත් කියන කාරණය. සද්ධර්ම ශ්‍රවණයත් කියන කාරණය. එතකොට මිච්ඡා දිටියට හේතු වෙන්නේ මොකද්ද? අසත්පුරුෂ ආශ්‍රයත් අසද්ධර්ම ශ්‍රවණයත් අහිංසෝ මනසිකාරයත්. එතෙන් සඳහන් කරනවා මිච්ඡා දිටිය කියන්නේ මොකද්ද? නත්ති දින්නම් නත්තිට්ටම් නත්ති හොතං නත්ති සුකට දුක්ඛානං කම්මානං පලං විපාකෝ නත්ති අයම් ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සමග්ගතා සම්මා පටිපන්නා ආදී වශයෙන් දුන්නේ විපාක නැත, යාගේ විපාක නැත, හෝමේ විපාක නැත, මෙලවක් නැත, පරලොවක් නැත, මවක් නැත, පියෙක් නැත, සර්වමන බ්‍රාහ්මණයන්ට සැලකීමෙන් අනිසංස නැත. මෙන්න මේ වශයෙන් දස වස්තුක මිත්‍යා දෘෂ්ටියයි මෙතන මේ සඳහන් කරන්නේ. ඕ කර්මය මෙලව පරලොව දෙමෝපියන්ට උපස්ථාන කිරීම සිල්වතුන්ට උපස්ථාන කිරීම අනිසංස මේ කිසිවක් පොව පිළිගන්නේ නැහැ. මෙන්න මේකට කියනවා මිච්ඡා දිට්ඨිය කියලා. හැබැයි පින්නතුනේ වරදවා තේරුම් ගන්න එපා. දැන් මෙතන සම්පූර්ණ මිච්ඡා දිට්ඨිය කර්ණාටක දැක්ුවට තවත් දේශනා පිසසඳන බලනකොට තේනවා මේ මිත්‍යා දෘෂ්ටිය විවිධ ආකාරයෙන් විවිධ තලවලින් විස්තර කරලා තියෙනවා. සමහර අය මේ 10ම මිත්‍යා දෘෂ්ටි විදිහට නොතිබ්බත් කාරණා කීපයක් තියෙන ඇත් ඉන්නවා. සමහර අය මේ 10ම අන්තයට ගිහිල්ලා නැහැ. අම්මට තාත්තට සලකනවා, ඒ අය සදාචාර ජීවිත ගත කරනවා, එහෙමයි ඉන්නවා. ඒකට අපි මිත්‍යා දිට්ඨි කියලා කියුවට නියති මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ නැහැ. ඒ නිසා හුඟා කල්පනාකාරී වෙන්නට ඕන. ඇතැම් විට යම් කිසි කෙනෙක් මෙලොවක් පරලොවක් විශ්වාස නොකරනවා නම් අපි යා නියති මිත්‍යා දෘෂ්ටි කෙනෙක් හැටියට යා ඇතැම් විට ලේබල් කරනවා නේද? ඉතින් හුඟා කල්පනාකාරී වෙන්න. අනේ ඉතින් තමයි අපි අනිත්‍යයි මිත්‍යයි මිත්‍යා දෘෂ්ටිකයි අපි සම්මා දිට්ඨිකයි මිත්‍යා දිට්ඨික ඔක්කොමයි අපාගත වෙනවා කියලා හිතන්නේ නේ? එහෙම වෙන්නේ නැහැ බින්නතනි. අපාගත වෙන්නේ මෙන්න මේ 10ම නොපිළගන්න අය. දුන් දේ විපාක නැත්, යාගේ හෝමෙහි අවමාසයෙන් අම්මට තාත්තට සැලකීමවත් ඔහු පිළිගන්නේ නැත්නම් අන්න ඒ 10ම අනුගමනය කරන කෙනා තමයි නියත විත්‍යාසුත් විදිහට සැලකන්නේ. එවැනි කෙනා තමයි අපාගත වෙන්න පුළුවන් මට්ටම තියෙන්නේ. අන්තිම මොහොත දක්වා ඔය ආත්ම හැරියෝ. හැබැයි එයින් මෙහා සමහර අය මේ 10ම ප්‍රතික්ෂේප නොකර ඔහු යම්සේ මට්ටමකින් ඔහු යහපත් දේවල් කරනවා ඒවයේ සුගතිගාමී වෙන්න පුළුවන්. ඒකට ඔබ බලන්න මහාකම විභංග කියන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයක පැහැදිලි කරලා දෙනවා. හොඳයි මෙතන මේ ධම්මානේ මේ නියති මිත්‍යා දෘෂ්ටි ගැන මේ ධම්මානේ. එතකොට සම්මා දිට්ඨිය ලැබෙනකොට අපට ලැබෙන පළවෙනි ආසංශය තමයි අපි මිච්ඡා දිට්ඨිය විදිහට හඳුනා ගන්නවා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි සම්මා දිට්ඨිය සම්මා දිට්ඨියට පජානාති. සම්මා දෘෂ්ටිය සම්මා දෘෂ්ටි විදිහට අපි හඳුනා ගන්නවා. යහපත් දැක්ම කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගන්නවා. ඒ මොකක්ද පින්නතනි? සම්මා දිට්ඨිය පැහැදිලි කරද්දී මේ සූත්‍රයේ විශේෂයෙන් දක්වන කාරණයක් තියෙනවා. අපි බොහෝ විට ධර්ම දේශනාවට සඳහන් කරන කාරණයක් මේ සූත්‍රයෙන් ඇතුළත් වෙනවා. ඒ මොකන්ද? සම්මා දිට්ඨියෙන් පහන් වික්කවේ ද්වයම් වදාමි. මහණෙනි මම සම්මා දිට්ඨියේ කාරණා දෙකකට දේශනා කරනවා. අත්ථි වික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා. මහණෙනි සම්මා දිට්ඨියේ නිවැරදි දැක්ම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි එක සම්මා දිට්ඨියක් තියෙනවා සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා. ශාස්ත්‍රව වූ පිනට බර වූ උපදි වේපක්කා උපදි සම්පත් ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. නැත්නම් අපි ලෞකික සම්මා දිට්ඨිය කියන විදිය. නැත්නම් කම්මස්සකතා සම්මා දිට්ඨිය. කුසල අකුසල කර්ම පිළිබඳ අවබෝධය පාදක කරගත්තු, පින ගැන අවබෝධය පාදක කරගත්තු සමාධිතිය. මේකේ මේ පුණ්‍ය භාගය කියලා කාරණයක් තියෙනවා. පුණ්‍ය කියන වචනේ මෙන්න මෙතන තියෙනවා. දැන් පින්නතුන් සමහරට අහලා තියෙනනේ පිනත් කුසලයක් කියන්නේ එකද දෙකද කියලා අහනවනේ එන්නේ බොහෝ විටනේ. මෙන්න මේ පුණ්‍ය භාගය කියන වචනයත් මතක තියාගෙන ඉන්න අපි මේක විස්තර කරනවා. එතකොට එක සම්මාදිටියක් තමයි කර්මයේ පිළිබඳව දැනුම පාදක කරගත්තු මේ සසර පිළිබඳව තියෙන අවබෝධය උට. නැත්තම් පින්පව් දෙක පිළිබඳව තියෙන අවබෝධය. වෙනත් විදිහකින් කියනවා නම් අපේ හිත පිරිසිදුව තියාගෙන ඉඳලා කයින් වචනෙන් සිතින් කරන දේවල් වලට සැප විපාක ලැබෙනවා. හිත පිරිසිදුනොතින් කරන ක්‍රියාවලට දුක් විපාක ලැබෙනවා කියන කාරණේ. තවත් විදිහකින් කියනවා නම් ධම්මපදයේ මුල්ම ගාථ දෙක. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ඨා මනෝමය. මනසාකේ පදුට්ඨේන මනසාකේ පසන්නේ. ඔන්න මනස අපිරිසිදු නොතින් දුක්ඛ මන් වේති. මනස පිරිසිදු නොතින් සුඛ මන් වේති. මෙන්න මෙතෙන්ට තියෙන දැනුම තමයි කම්මසකත සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය, නැත්නම් අර සම්මාදිට්ඨියේ මුල් පියවර සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා කියන කාරණය. එතකොට මෙන්න මේ අවබෝධය ලැබෙච්ච කෙනාට මොකද වෙන්නේ? ඒ කෙනා මේ ගැන විශ්වාසය තියාගත්තනම් ඔහු සබ්බ පාපස් අකරණ කියපු විදිහට අකුසලෙන් හැකි තාක් මිදෙනවා. නැත්නම් අපුඤ්ඤාවි සංඛාරයෙන් පුළුවන් තරම් අයින් වෙනවා. අයින් වෙලා පුඤ්ඤාවි සංඛාර සහ ආනිඤ්ඤාවි සංඛාර කියන දෙක නැත්තම් සීල සමාධි කියන කාරණා දෙක දිනු කරනවා. දාන සීල සමාධි කියන කාරණා තුන දිනු කරනවා. එතකොට මෙන්න මේ ඉලක්ක කරගෙන ඉන්න සුගතියට. හැබැයි මේ සමාධියට ආවට ඔහු සම්පූර්ණ ප්‍රඥාවන්ත කෙනෙක් විදිහට සලකන්නේ නැහැ. ඔහු කර්මයේ විශ්වාස කළාට, ඔහු සුගතිය විශ්වාස කළාට, ඔහු පින් දහම් කළාට ඔහු සම්පූර්ණයෙන්ම මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන ක්‍රමය තාම තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා තමයි අවිද්‍යාව පත්‍ය සංඛාර කියන කාරණේදී මේ අවිද්‍යාව පාදක කරගෙන අපුඤ්ඤාවි සංඛාර විතරක් නෙවෙයි. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර කියන මේ ත්‍රිවිධ සංඛාරම සිද්ධ කරන්නේ මේ අවිද්‍යාව පාදක කරගෙන. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අර මහා දැඩිව මෙත්‍යා දෘෂ්ටිය නෙවෙයි, අවිද්‍යාව නෙවෙයි, මේ පටිසම්පාදයේ පිළිබඳව තියෙන නොදැනීම. නැත්තම් දුක්ඛේ අඥානං, දුක සමුදය අඥානං, දුක නිරෝධේ අඥානං, දුක නිරෝධගාමිනී පටිපදා අඥානං කියන කාරණේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අනවබෝධය. එතකොට මෙන්න මේ අවබෝධය නිසා ඔහු පින්කම් කළාට ඔහු මේ ඇසට දකින රූපය අරබියාවෝ මෛත්‍රී වඩන්න පුළුවන්, අසුබේ වඩන්න පුළුවන්, ධාතු මනසිකාරය මෙහෙ කරන්න පුළුවන්. හැබැයි ඔහු ඒ බාහිර රූපය තමන් දකින්නට කලින් රූපය තිබුණා, දැකට පස්සේ රූපය ඉතුරු වෙනවා කියන මේ රූපයේ සමුදයන්තේ ස්පර්ශ කරමින් ඔහු ඉන්නේ. අන්න ඒ රූප සමුදයන්තේ ස්පර්ශ කරමින් යමෙක් ඉන්නවා නම් ඔහු අවිද්‍යාවෙන් ඉන්නේ, ඔහු සංසාර චක්‍රයේ ඉන්නේ. අවිද්‍යාපක්ඛ සංඛාරා කියන මේ පරිසම්පාද මැදේ ගිහිලෝ ජාතිපක්ඛ ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායසා කියන මෙන්න මේ දුක් සමුදායේ හිමිකරු බවට පත් වෙනවා. අන්න ඒක තමයි මේ සාසව වූ අනාරිය වූ හැබැයි උපදී සම්පත් ලබා දෙන පුණ්‍ය භාගිය වූ දෙයක් විදිහට සලකනවා. දැන් අපිත් මේ සසර අද දින ලැබලා තියෙන මේ සම්පත්තික ලැබුවේ මෙතනින් තමයි පින්නතුනි. ඒක අපට ඊළඟ පියවර යන්නට හේතුවක් වෙනවා. ඒ නිසා මේ මුල් පියවර බුදුදහමෙන් බැහැර කරන්නේ නැහැ. මේ මුල් සමාධිය අවශ්‍යයි. හැබැයි පින්නතුනි මෙතනම අපි හැමදාම සිටිය යුතු නැහැ. මෙන්න මෙතනින් ඉක්මවල ඉහළට යන්නට අප ලබා ගන්න පුළුවන් ධර්මඥානය කොහෙන් හරි ලබා ගන්නට ඕන. ඔබට මේ ඇසුරු කරන ස්වාමීන් වහන්සේලාගෙන් ප්‍රමාණවත් නැත්නම් මේකට වඩා ඔබට තවත් ගැඹුරින් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔබ ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ ඒක හාමුදුරු කෙනෙක් මත මේ අපේ අවශ්‍ය නැහැ. ඔබට හරියට ධම්මඟට ඔබ වැටුණා නම් ඔබට ඒ ධම්මඟ තේරුම් ගන්න පුළුවන් ඕනම තැනකින් ඔබ තේරුම් ගන්න. හැබැයි ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔබ ධම්මඟ කියලා හිතලා වෙන මාර්ගවලට යනවාද කියන එක හොඳ අවධියෙන් ඉන්න. එහෙම නැතිනම් ඔතින් ඔබේ කාලය නිකුරුනේ නැස්තුනා වෙනවා. මේ සම්බුද්ධ ශාසනයම ඔබට අහිමි වුණා වෙනවා. ඒ නිසා එහෙම නොවන්නට ඔබට හැම මොහොතකම විමර්ශන බුද්ධියක් තියෙනට ඕන. එතකොට මෙන්න මේ සම්මා දිට්ඨියේ මුල් පියවරටපත් වීම අවශ්‍ය වෙනවා. ඊළඟට එතනින් නොනවති අත්ති වික්ඛවේ සම්මා දිට්ඨේ අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියන කාරණය. මෙන්න මේක තමයි අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වෙලා ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමන සුපායස නිරුද්ධන්ති කියන මෙන්න මේ සකල විද දුක් සමුදායෙන් නිරුද්ධ වීමට හේතු වන දර්ශනය දෙවනි පියවරෙන් ඉස්සර කරනවා. ඒකට අපි ආර්ය සමාධිය කියලා කියනවා. ලෝකෝත්තර සමාධිය කියලා කියනවා. චතුසත්‍ය සමාධිය කියලා කියනවා. ඉදම්පච්චිතා ඥානය කියලා කියනවා. ආර්ය ඥානය පිළිබඳව දැනුම කියලා කියනවා. පටිසම්පාද දැනුම කියලා කියනවා. නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියනවා. මේ විවිධ නම් වලින් සඳහන් කරනවා. මෙන්න මෙතනින් තමයි පිනතුණි හැබැයිසම දුකේ නිදහස් වෙන මාවත සඳහා අපට ධම්මග විවර වෙන්නේ. ඒ මොකද්ද? අර හුදේ කම්මසගත සම්මාදීටි පමණක් නෙවෙයි. අපි හොඳ යහපත් කර්ම කිරීම ගැන විශ්වාසය තිබුණත් අපි ඉන්නේ සමුදයන් තියෙන පිනතුණි. එහෙල දෙක රූපේ නිරුද්ධ වුණත් තවදුරටත් ඒ රූපය කොහෙද තියෙනවා කියන හැඟීමෙන් අපි ඉන්නේ. පොඩ්ඩක් හරි හැඟීම ඇති කරගත්තොත් අපි ඉන්නේ අවිද්‍යාවෙන්. අපි අවිද්‍යාව හිටිය කියලා කියන්නේ අපිට ජරා මරණ ස්පර්ශ කරන සිද්ධ වෙනවා. අන්නේතන නිදහස් වෙන නම් අපි මොකද කරන්නට ඕන? එතන නිදහස් වෙන නම් මෙන්න මේ දර්ශන ලබා ගන්නට ඕන. එතෙන්දී දුක පිළිබඳව දැනුමක් තියෙනට ඕන. දුක පිළිබඳව විස්තර කරද්දී බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ ආදි වශයෙන් පටන් අරගෙන සාමාන්‍ය ලෝක විවහාරයේ දුක විස්තර කළා. ඊට පස්සේ සියලක් මේක දැනගින් සංකේතයෙන් පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන මට්ටමෙන් විස්තර කරනවා. මේ හැමකටම මුල් වන්නේ උපාදානස්කන්ධ පංචකය කියලා. අපි ඇහැට රූපයක් දැකලා අපි සතුට වෙනවා කියලා කියන්නේ මේ රූපය කියනක හරියට ගයක් වගේ. ඒ ගෙදර තියෙන ෆවුන්ඩේෂන් එක තමයි මේ සංකේතයෙන් පංච උපාදානස්කන්ධා කියලා කියන්නේ. මේ බාහිරදී පදනම්ගෙන තියෙන්නේ මේ ස්කන්ධ පංචකය මත. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන අර මුල් නැති වෙච්ච ස්කන්ධ පංචකේ නිරුද්ධ වුණාට පස්සේ ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දියන් කැටියට ඒ ස්කන්ධ දෙක අපි ගන්න ස්වභාවය තමයි මේ බාහිර රූපයක් තියෙනවා මට අහවලා බැන්නා අහවල් කෙනා හොඳයි අහවල් තැන මේ දේ වුණා අහවලා මේ වරද කළා මේ කියන ඔක්කොම දේවල් වචන වලින් සිද්ධි හැටියට පුද්ගලයන් හැටියට දේවල් හැටියට කිව්වට ඒක යටින් තියෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන මේ මූලික පදනම. ඒ නිසා පින්නතුනේ මෙන්න මේක තමයි සාමාන්‍ය විවහාර විදියට දුක විස්තර කරපු විදිය. හැබැයි මෙහෙම විස්තර කරලා තිබෙද්දී ඔබට ඊටත් වඩා සාධ්‍යයක් ඔබට මෙතනෙම දුක තේරුම් ගන්න පුළුවන් නම් ඔබට මේකෙම සම්පූර්ණයෙන්ම සමථ විදර්ශනා වඩන්න උනන්දුවක් ඇති වෙනවා නම් මේ ධර්ම විතර ප්‍රමාණවත්. ඔබ මේන් එහාට යන්න අවශ්‍ය නැහැ. ඔබට සූත්‍ර පිටක විතරක් ඇසුරු කරලා ඔබට නිවන් මඟ ඔස්සේ ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා දෙයක් ඔබ දැනගන්න කැමති නම් ඔබට කුතුහලයක් තියෙනවා නම් ඇයි ඒකට හේතුව? ඇයිකට හේතුව? ලැඩවීම මහලවීම ආදී දේවල් දුක කියලා කියනකොට ඔබ දන්නවා එදා භාගතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන පළවෙනි දේශනාවේදී දේශනා කරනවා පුබ්බේ අනුනුසුති සුධම්මේසු චක්කු මුදපාදී ඥාන මුදපාදී ආදී වශයෙන්. මහණෙනි මට පෙර නොයසුවිරු දහමසක් පහළ වුණා කියලා දේශනා කළා. ඊට කලින් කොහේදිවත් අහලා නැති දෙයක් බුදුරජාණන් වහන්සේ දා බොහොමඩදී වජ්‍රාසනය මැදදී ප්‍රත්‍යක්ෂ කළා. එහෙනම් එදා චන්නමතිගෙන් දැනගත්තු ලෙඩේ මහල්ලේ මලමිනියා කියන මෙන්න මේ දෙයට වඩා ඉක්මවල කිපු දෙයක් වහන්සේ තේරුම් ගත්තා. මෙන්න මේ දේ මොකද්ද කියලා ඔබට දැනගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට ඒ සඳහා ආධ්‍යාත්මික කුතුහලයක් තියෙනවා නම් ඔබ මෙන්න පියුසු වෙන ඕන තැනක් තියෙනවා. ඒ මොකද්ද? ඒ අර සාමාන්‍ය ලෝක විවහාරයේ කියන දුකට වඩා සියුම්ම කියපු තවත් තැනක් බුදුහාමුදුර අනාවරණය කළා. හැබැයි ඒක හැම දිනටම කියන අවශ්‍ය නැහැ. අර මුල් දේ කියනකොට මේ අන්සි කියනකොට තේරෙනා නම් උද්ගටිතඤ්ඤ විගටිතඤ්ඤ ආදී වශයෙන් ධර්මයේ සඳහන් වෙන බොහොම සුභක පුද්ගලයන් ගැන යමක් කෙටියෙන් තේරෙනකොටම කියනකොටම ගැඹුරින් තේරෙනවා නම් ඔබට මීට පස්සේ මම කියන දේ අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඔබට අර මුල් කාරණෙන් විතරක් ඔබේ වීරිය හට නොගන්නව නම් ඔබට ඊටත් වඩා තැනක් ඔබ දැනගන්න වෙනවා. අන්න එතෙන්දී ඊටම පැහැදිලි විස්තරයක් දැක්වෙනවා. යම්ක ප්‍රකරණයේ සත්‍ය යමකේදී දුක සහ දුක සත්‍ය කියන කාරණා දෙකක්. දුක කියලා දෙයක් තියෙනවා, දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. දුක කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ ව්‍යවහාර කරන දුක. ලෙඩවීම, මහලුවීම, ප්‍රිය විප්‍රයෝග, මරණ මේ ආදී දේවල්. ඒව සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා සියුම කියපු තව දුක සත්‍ය කියලා දෙයක් තියෙනවා. අන්නේ දේ විස්තර කරනවා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තබෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. කායික දුකත් චේතසික දුකත් නොවන තවත් දෙයක් සුවිශේෂණයක් තියෙනවා. අන්න ඒකයි දුක සත්‍ය කියලා. ඒ කියන්නේ අපේ ඇහැට රූපේ පතිත වෙන මුල් අවස්ථාව. කනට ශබ්දයක් පතිත වෙන මුල් අවස්ථාව. නාචිත ගඳ සෝඳක් දිවට රසයක් මෙන්න මේ පතිත වෙන මුල් අවස්ථාව මේක විපාක මට්ටමේ අවස්ථාවක්. මේක සැපක්වත් දුකක්වත් නෙවෙයි, මේක විපාක මට්ටමේ අවස්ථාවක්. මෙන්න මෙතෙන් තමයි කියන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තං කියලා. අන්නේ හිත ප්‍රබාස්රදයක්. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, ඒක විපාක මාත්‍රයක්. ඒක සපක දුකක්වත් නෙවෙයි, ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, ඒක හුදු විපාක මාත්‍රයක් විතරයි. හැබැයි මේ විපාක මාත්‍රයක දිගට පවතින්නේ නැහැ. ඒක ක්ෂණිකව හටගෙන එතනම නිරුද්ධ වෙනවා. අපි නැවත අපේ ජීවිතය කරගෙන තියෙන්නේ විපාක මට්ටම නෙවෙයි, නව කර්ම මට්ටම. ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය අවිද්‍යාසගතව අරගෙන ස්කන්ධ පංචකයේ සමුදයන්තේ වාසය කරන අවස්ථාව තමයි අද අපි රූප දකිනවා, ශබ්ද අහනවා කියලා කියන්නේ. ඒ නිසා ස්කන්ධ පංචකය පිරිසුදු විපාක මට්ටමේ ස්කන්ධ ටික අපේ ලෝකයට එන්නේ අපේ අවිද්‍යාව සම්පූර්ණ ප්‍රහීණ කරනකම්. ඒ ස්කන්ධ පංචකය අපේ ලෝකයට එන්නේ සක්කාය විදියට. සක්කාය විදියට අපේ ජීවිතේ එනකොට ආවනම් ආව කියලා කියන්නේ මොකද්ද? ඊට පස්සේ දෙයට තෘෂ්ණා දෘෂ්ටිමාන හට ගැනීම වළක්වන්න බෑ. ඒක සෝවාන කෙනා දිට්ටි මට්ටමෙම ගන්නවා, ඊළඟ කෙනා ඊළඟ තියෙන කෙලෙස් මට්ටමෙන් ගන්නවා. මේ සක්කාය සම්පූර්ණ ප්‍රහීණ වෙන්නේ කාගේද? රහතන් වහන්සේගේ. අනාගාමී කෙනාට, සකදාගාමී කෙනාට සක්කාය තියෙනවා. හැබැයි සක්කාය දිට්ඨිය නෑ. සක්කාය කියන්නේ පංච උපාදාන ස්කන්ධයට කියන නමක් වශයෙන් තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේ සක්කාය දුරු කරපු කෙනෙක්. සක්කාය නිරෝධගාමිනී පටිපදා විදිහට දක්වන්නේ අරසිකේ මාර්ගය. ඒ නිසා සක්කාය දිට්ඨිය විතරක් නෙවෙයි, සක්කාය මනස පුරා දුරු කරන්නට ඕන. සක්කාය දිට්ඨිය කියන දෘෂ්ටි ස්වභාවයේ සක්කාය දිට්ඨිය සෝතාපන්න මාර්ගඥානෙදි දුර වෙනවා. හැබැයි සක්කාය තවදුරටත් තියෙනවා. ඒ සක්කාය සපුරා දුර වෙන්නේ අරහත් මාර්ගඥානෙදී. එතකොට අර මුලින් දිට්ඨිය වශයෙන් දුරුගුරු ප්‍රමාණයයි සක්කාය දුරුගල්ලා උන්වහන්සේ සම්පූර්ණ විස්කන්ධ පංචකය ඒ විදියටම ගන්නවා. උන්වහන්සේ අර සමුදයන්තයෙන් මිදලා නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්නවා. එතකොට ඊළඟට සඳහන් කරනවා අර දුක්ඛ සත්‍ය දක්වලා දුක ගැන දක්වනවා. කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛං ච දුක්ඛ සත්‍යං ච කියලා කාරණයක් තියෙනවා. යම් කිසි කායික දුකක් මානසික දුකක් තියෙනවා නම් ඒකට දුක කියලා කියනවා. ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා කියලා. ධම්මචක්ක සූත්‍රයේ දැක්කෙන විස්තරය. ජාතිවි දුක්ඛ, ජරාවි දුක්ඛ ආදී කියන කාරණය ඒක සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට තේරුම් ගන්නත් පුළුවන්. ඒකට දුක කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඇයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ? ඒ දුකට පාදක උනේ අර මුලින් සඳහන් කරපු පිරිසිදු මට්ටමේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය බේස් කරගෙනයි පදනම් කරගෙනයි මේ දුක්ඛ හටගත්තේ. ඒ නිසා දුකට දුක කියලා කියනවා. දුකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි දුක සත්‍ය කොහමද? දුක සත්‍ය දුකක් වෙන්නේ නැහැ. හැම කාර් එකක්ම එක කාර් එකක් වගේම වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනෙම කාර් එකක්ද? හැම වාහනෙම කාර් එකක් නෙවෙයි. එතකොට හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. ඇයි? අර දුක සත්‍ය පදනම් කරගෙන මේක හටගත්තේ. හැබැයි හැම දුක සත්‍යම දුකක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුක සත්‍ය දුරු කරන්න කියලා නෑ බින්නතේ. දුක සත්‍ය පිරිසිදු දැනගන්න ඇති. දුක දුරු කරන්න ඕන. හැබැයි දුක සත්‍ය දුරු කරන්න කියලා නෑ. දුක සත්‍ය දුරු කරන්න බැහැ රහතන් වහන්සේට. දුක සත්‍ය දුරු කරන්න කියලා කිව්වනම් මොකද වෙන්නේ? එහෙනම් නිවන් දකිනකොටම පිරුණ පාන සිද්ධ වෙනවා. දුක සත්‍ය දුරු කරන්න කියලා නෑ. දුක සත්‍යම් පරිඤ්ඤයයන් කියලා තියෙනවා. දුක සත්‍ය පිළිසින් දැනගන්නයි කියලා තියෙනවා. දුක ප්‍රහාණය කරන්නට ඕන. දුක කියලා කියන්නේ මොකද්ද? ඇත්තටම දුක්ඛ සමුදය කියන එක අර නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් ඇටට ගන්න ස්වභාවය. පංචස්කන්ධයේ නවස්තාව, සක්කායේ නවස්තාව, අන්න ඒකයි දුරු කරන්නට ඕන. ඒක දුක්ඛ සමුදය සත්‍යය. සමුදය සත්‍යම් පහතබන් කියලා කියන්නේ මේකයි. එතකොට පින්නතුනේ මෙන්න මේ දැනුම ඇතුවයි අපි ඉදිරියට යන්නේ. මෙන්න මේ දැනුමට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මෙන්න මේ සම්මා දිට්ඨිය ලැබුවොත් පමණට පින්නතුනේ අපට ඒ ගැන ශ්‍රද්ධාවක් හටගත්තා නම් අප උපරිම විශ්වාස කරනවා මෙන්න මේක තමයි දුක නිදහසන මාවත කියලා අපේ ජීවිතයනි කරුණෝ ඉදිරියට අපි ගමන් කරනවා. එතකොට සම්මා සමාධිය වඩනවා නම් ඒ සම්මා සමාධිය වඩන කෙනාගේ මුලින් මෙන්න මේ සම්මා දිට්ඨිය තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි සම්මා සංකප්ප, නෙක්ඛම් සංකප්ප, අවියාපත් සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා මෙන්න මේ කාරණා තියෙනට ඕන. සම්මා වාචා, කම්මන්ත ආදී මේ කාරණා ටික පෙරමුණේ ගමන් කරන්නට ඕන. සම්මා සමාධිය සම්මා සමාධියෙන් කියලා කර වෙන්නේ නැහැ බිනතුනි. වරක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ එකරන් ස්වාමීන් වහන්සේ පිළිසක් උදෑසන කාලයේ පින්නපාතේ වැඩම කළා. පින්නපාතේ වැඩම කරපු අවස්ථාවේදී උන්වහන්සේලට පින්නපාතේ වඩින තව කාලය තිබුණා. උදේම ගියේ වෙලා තිබුණ නිසා වෙනත් සාහසුරවරයෙක්ගේ ආශ්‍රමයකට වැඩම කළා මේ ස්වාමීන් වහන්සේ. ගිහිපු වෙලාවේදී ඒ අසපුවේ හිටි අන්‍යාගමිකයි කියනවා උන්වහන්සේට සුහදව පිළිඅරගෙන කතා වහ කරමින් හිටියා. මේ ආගමික සංවාදය පැවැත්වෙන අවස්ථාව බලන්න කොච්චර සුහදව කතා බහ කරලා තියෙනවද. මෙතෙන්දි කියනවා ඔවුන් සඳහන් කරනවා අපිත් මෛත්‍රී වඩනවා. ඔබේ ශාස්ත්‍රවේරය වෙන ගෞතමයන් වහන්සේත් මෛත්‍රී වඩන වෙන නිසා අපි දෙගොල්ලම සමානයි නේද කියලා. අපි සමාධිය වඩනවා, ඔබ සමාධිය වඩනවා. ඒ නිසා අපි දෙගොල්ලම සමානයි නේද කියලා සඳහන් කළා. ඒ කියන්නේ ඕන් සම්මා සමාධියේ අවසානය කරගෙන තමයි ඕනුගේ ධර්ම මාර්ගයේ වැඩුවේ. ඒ නිසා ඕනි හිතේ ඕනු සහ අපි දෙගොල්ලම සමානයි කියලා. මෙහෙම කිව්වම මේ ස්වාමීන් වහන්සේට එක විට උත්තරයක් දෙන්න බැරුව ගියා. උන්වහන්සේ එකක් හිතේ දරාගෙන ආවිල්ලා බුදුරජාණන් වහන්සේට මේක සඳහන් කළා. එතෙන්නේ භාගතුන් වහන්සේ සඳහන් කළා මහණෙනි අප දෙගොල්ලම සමතේ වැඩුවට අපි දෙපිරිසෙම සමාධිය සමාන නැහැ කියලා. ඇයි ඒකට හේතුව? උන්වහන්සේ දේශනා කරනවා බුද්ධ ශ්‍රාවකෙක් විදිහට වඩන සමාධිය ඒක විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග පරිණාමෙන් කියලා. මේ වඩන සමාධිය විවේකීය පාදක කරගෙන විරාගය පාදක කරගෙන නිරෝධය පාදක කරගෙන ඒ කියන්නේ ස්කන්ධ පංචකයේ සමුදය බැලීම ආදී වශයෙන් මෙන්න මේ දර්ශනය නැත්තම් මේ සුතමේ ඥානය සම්මාදිට්ඨිය පාදක කරගෙනයි මේ බුද්ධ ශ්‍රාවකයා සමතේ වඩන්නේ කියලා. ඒ නිසා තමයි සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං අජානාති කියපු විදිහට සමාධිමත් වෙච්ච කෙනාට මේ යථාභූත ඥානය පහළ වෙනවා කියන්නේ මේක අහම්බෙන් පහළ වෙන දෙයක් නෙවෙයි. නිකන් සමතේ වැඩුවට පහළ වෙන දෙයක් නෙවෙයි. එහෙම පහළ වෙනවා නම් එදා ආලාර කාලාම උද්දතරම් පුත් වෙණි අය රූපාවචර ඥානය විතරක් නෙවෙයි ඔවුන් අරූපාවචර ඥානත් ලබාගෙන තිබුණේ. එහෙනම් ඔවුන්ට මේ ඥානය පහළ වෙන්නට ඕන. ඔවුන්ට මේ ඥානය පහළුනේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔවුන් මෙන්න මේ සම්මා සමාධියට පාදක වෙච්ච මේ පිරිකර ටික මේ සපරිවාරව ගමන් කරන මේ මූලික අංග ටික සහිතව නෙවෙයි ඔවුන් මේ ධර්ම මාර්ගේ වැඩුවේ. ඔවුන්ට කම්මස්සකතාණේ තිබුණා. හැබැයි ඔවුන්ට අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන මෙන්න මේ චතුසත්‍ය සම්මාදිකේ පාදක කරගත්තු මේ දර්ශනය මේ සුත්තමේ ආනිය ඔවුන්ට තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ ධර්ම මාර්ගය සමාධියෙන් කෙලවර වුණා. නමුත් බුදුදහමේ කියන සම්මා සමාධිය සමාධියෙන් කෙලවෙන්නේ නැහැ. ඒක සම්මා ඥාන සම්මා විමුක්ති කරා දිව යන එක. ඒක අත්නහන් කලේ සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාබෝධං පජානාති කියලා. සමාධිමත් වෙච්ච භික්ෂුව ඒ සමාධිමත් වෙච්ච සිතින් යථාබෝධය හේතුඵල ධහම චතුරාර්ය සත්‍ය නෝනින් දකිනවා කියලා. එතකොට පිනොතින් මෙන්න මේ සම්මාදිටිය සුවිශේෂ කාරණයක් විදිහට සඳහන් කරනවා. මේ සම්මාදිටිය තේරුම් ගන්නකොට තමන්ට සම්මාදිටිය තේරුම් ගියාද කියලා බලා ගන්න පුළුවන් ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ? එකක් තමයි මේ එකම තැනදී හේතුඵල ධමයත් චතුරාර්ය සත්‍යයත් ස්කන්ධ පංචකයත් කියන මෙන්න මේ තුනම එකම ලයින් එකකට තියලා තමන්ට තේරෙන්නට ඕන. ඒ මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ පරිසම්පාදෙහි අනුලෝම ප්‍රතිපදාව තේරෙනකොට ඔහුට තේරෙන දුක සමුදය සත්‍ය. අවිද්‍යායත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන මට්ටම තේරෙනකොට ඔහුට තේරෙන්නේ දුක නිරෝධය. එතකොට දුක සමුදය දුක නිරෝධය තේරුණා කියන්නේ ඔහුට චතුරාර්ය සත්‍යම තේරුණා කියන එක. වෙනත් විදිහකින් කියන එක තේරෙනකොට අර දුක සමුදය වෙන පංචස්කන්ධයත් පංචවස්කන්ධයත් මේ දෙකේ වෙනස උඩ තේරෙන ගන්නවා. එතකොට පින්නතුනි සම්මාදිට්ඨිය කියලා කියනකොටම මෙන්න මේ තුන තමන්ට මේකේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තමන්ටම වැටහෙන්නට ඕන. ඒ නිසා මෙන්න මේ දර්ශනය මෙන්න මේ සුතමේ ඥානය මෙන්න මේ දැනුම තමන්ට ලැබුණාට පස්සේ තමන්ට පින්නතුනි ලොකු සතුටක් ඇති වෙන්නට ඕන. ඒ මේ රෝගී ඉන්න වටිනාම පුද්ගලයෙක් කියලා තමන්ට තමන්ගේ ජීවිත ගැන ලොකු වටිනාකමක් ඇති වෙනවා. එදාට කවදාවත් පින්නතන වෙනත් කෙනෙක් ගැන ඔබට ඊර්ෂ්‍යාවක් හටගන්නේ නැහැ. කොච්චර ලස්සනක කෙනෙක් ගියේ හිටියත්, කොච්චර ඉහළ වටිනාකමක් තියෙන වාහනයක් කෙනෙක් අරන් ගියත්, කොච්චර උපාධියක් කෙනෙක් ලබාගෙන තිබුණත්, ඒ කාටවත් ලබා ගන්න බැරි වෙච්ච දෙයක් තමන්ට මහා ධනයක්. මේ සුතමයේ භාවයේ නැමැති ධනිය, ආරි ධනය තමන්ට ලැබුණා කියලා ලොකු ධනයක් ඇති වෙනවා. ඒත් එක්කම සද්ධා ධනං, සීල ධනං, හිරියොත්තප්පියන් ධනං, ඡාග පඤ්ඤාදී මේ සියලුම ධනයන් ආරි ධනයන් එක තමන් ඉන්නේ. ඒ නිසා තමන් අනිත් අය සම්පහා කරන සසඳන් යන්නේ නැහැ. තමන් ඉහළම මට්ටමට තමන් ආවා කියලා තමන්ට ගන්න තමන්ටම තමන් ගැන ලොකු සතුටක් ඇති වෙනවා. තමන්ට තමන් ගැන තියෙන අවතක් සියලුව, හීනමානය, මානසික දුක්පත්කම මේ සියලකම පිනුතුනේ නැති වෙනවා. තමන්ට අභ්‍යන්තරේ තමන් ගැන ලොකු අභිමානය, ලොකු සතුටක් ඇති වෙනවා. ආඩම්බරයක් නෙවෙයි හැබැයි ඈ. ආඩම්බරය අභිමානය කියන දෙකම. තමන්ට තමන් ගැන ලොකු අභිමානයක් ඇති වෙනවා. දහමේ ඉහෙළම තැන තමන්ට ස්පර්ශ කරන්න ලැබුණා කියලා. හැබැයි අභිමානය හරියට ලැබුණාද කියලා බලන්නේ මේ දැනුමෙන් විතරක් නෙමෙයි. ඒ දැනුමට සමගාමීව මේ ආරසනික මාර්ගයේ තමන්ගේ ජීවිතේ කොයිතරම් දුරට බැසගත්තාද? ආරසනික මාර්ගයෙන් මේ ස්රෝතයට, මේ නිවන් මඟ කරා යන මේ දියපහරට, ගංගාවට තමන් කොතෙක් දුරට බැසගත්තාද කියන එක මතයි මෙන්න මේ තමන්ගේ දැනුමට, අභිමානයට වටිනාකමක් ලැබෙන්නේ. ඒ නිසා මේ සම්මාදිටියේ පළවෙනි කාරණය මේ විස්තර කරේ. එතකොට සම්මාදිටිය ලබන කෙනා ඔහු සම්මාදිටිය හරියට තේරුම් ගන්නවා, මිච්ඡාදිටිය හරියට තේරුම් ගන්නවා. එතකොට මිච්ඡාදිටිය කියන අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය, සම්මාදිටිය කියන සම්මාදිටිය කොටස් දෙකයි. සාසව පුණ්‍ය භාගිය කිය විදියට කම්මස්සගත ඥානය, අනිත් එක මේ ආර්ය වූ සම්මාදිටිය. එතකොට මේ මුලින් කිව්වා කර්මය හා නැත්නම් පින සහ කුසලය ගැන කාරණා දෙක ගැන අපි කිව්වා. එතකොට සම්මාදිටියේ මුල් පියවර කියන්නේ පින තුනේ මේ පින කියන එක. එතකොට අපි අහනවනේ පිනත් කුසලියත් කියන එකද දෙකද කියලානේ. එකද දෙකද? ඒ දෙකට වෙනස් උත්තර දෙන ඇත්ත ඉන්නවද කවුරුන්? ඒ පිළිතුරු දෙකම සම්පූර්ණ නැහැ. වැරදිත් නැහැ, සම්පූර්ණත් නැහැ. ඇයි? ඒකට හේතුව හැම පිනක්ම කුසලයක් වෙනවා. ඇයි? සම්මා දිට්ඨි කියන මූලයෙන් තමයි අර පින හටගත්තේ. පුණ්‍ය මූලික සිත් කියලා සිත් වර්ගයක් නැහැ. කුසල මූල, අකුසල මූල කියලා තියෙනවා. එතකොට හැම පිනක්ම කුසලයේ කියන මහා කුලකයට අයිති. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. දැන් අර දෙවෙනිදි කියපු කාරණේ, අත්තිබික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසමා ලෝකෝත්තර මග්ගංගා කියන එක එක කුසලයක්. හැබැයි ඒක පිනක් නෙමෙයි. එතකොට හැම පිනක්ම පිනකුත් වෙනවා, ඒක කුසලයකුත් වෙනවා. කුසල මූලිකෙන් හටගන්නේ. හැබැයි හැම පිනක්ම හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. ඇයි? පින් නොවන කුසල තියෙනවා. ආරසනික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් සමථ විදර්ශනා වඩනවා නම් විශේෂයෙන් විදර්ශනා වඩන අවස්ථාව අනිත්‍ය දුක් අනාත්ම මෙනෙහි කරන අවස්ථාවේක කුසලයක්. ඒක පින කියන කැටගරියට ඇති නැහැ. ඒක අපි ඉහළම මට්ටමේ හිත තියාගෙන වඩනවා නම් ඒක සම්පූර්ණ මට්ටමේ වඩලා පින කියන මට්ටමටත් වඩන්න පුළුවන් කෙනෙක් ඉන්න පුළුවන්. හැබැයි මේක ඉහළම මට්ටමේ කියනකොට ඒක සාමාන්‍ය කුසලයේ පැත්තට යන්නේ. එනිසා තමයි රහතන් වහන්සේ තවදුරටත් මේ ආධ්‍යාත්මික ගමන මගේ ඉන්නේ. උන්වහන්සේලාට දේශනා කරන්නේ රහත් වුණාට පස්සේ දෙතදම් සුඛ විහරණය සඳහා මේ ස්කන්ධ ධාතු නාම රූප ආදී උන්වහන්සේලා සමුදේවය අස්සාද ආදීන වශයෙන් බලනවා කියන්නේ මේකයි. තව දුරටත් උන්වහන්සේලා කුසලිය තුල ඉන්නවා. ඒ නිසා හැම පිනක්ම කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකත් අපි විශ්ඳගෙන අපි ඉදිරියට යමු. එතකොට අප මේ සඳහන් කළේ ආරසණග මාර්ගයේ පළවෙනි කාරණය සම්මා දිට්ඨිය කියන කාරණය. මෙතෙන්ට ඔබ හරියට බැසගත්ත නම් ඔබ කාගේ දේශන ඇහුවත් කමන්නේ. හැබැයි ඔබ කිසිම තැනකදී මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ දහමට පිටස්තර යනවනන්දයක් සහ ඒ දේශනාවේ ඒ ඒ මට්ටම් වල තියෙන ඒවා වෙනස්ව හඳුනා ගන්නට ඔබ දක්ෂ වෙනවා. මේ දර්ශනය විවිධ මට්ටම් වලින් විවිධ සූත්‍ර වලදී දේශනා කරලා තියෙනවා. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕනේ මේක සැබෑ දහමද සහ ඒ දහමේ කොයි මට්ටමද මේ දේශනාවෙන් මේ පොතපතින් මේ අනුශාසනාවෙන් විස්තර කරන්නේ කියලා. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ සම්මා දිට්ඨිය තවත් කරුණ තුනක් එක්ක එකට පිරිවර වශයෙන් ගමන් කරන්නට ඕන. ඒකට කියනවා තයෝ ධම්මා අනුපරිවත්තන්ති කියලා සඳහන් කරනවා. එතන මේ සම්මා දිට්ඨිය තනි පුද්ගලෙක් නෙවෙයි තුන් දෙනෙක් විදියට අත්‍යල බැඳගෙන ගමන් කරන්නේ. ඒ තමයි සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ ඔහු ළඟ සම්මා වායාමයක් තියෙනවා. සම්මා සතියක් තියෙනවා. මේ තුන හොඳට මතක ගන්න මේ වචන ටික. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති මෙන්න මේ තුන යාළුව තුන් දෙනෙක් වගේ එකට නිතරම ගමන් කරනවා. දෙවෙනි කාරණය තමයි සම්මා සංකප්ප කියන කාරණය. දැන් එතකොට මේ සූත්‍රයේ මුලින්ම භාගතුන් වහන්සේ දේශනා කළේ සම්මා, මුලින්ම දේශනා කරේ සම්මා සමාධිය. සම්මා සමාධිය දේශනා කළා ඊළඟට සඳහන් කරනවා සම්මා දිට්ඨියට මුලින් පිළිකර හැටියට එකට ගමන් කරන කරුණු හතක් කිව්වා. එතෙන්දී තමයි සම්මා දිට්ඨිය ආදී කාරණා දැන් මේ විස්තර කරමින් යන්නේ. එතකොට එතෙන්දී සම්මා දිට්ඨිය මිච්ඡා දිට්ඨිය විස්තර කළා. සම්මා දිට්ඨිය කොටස් දෙක දැන් මේ විස්තර කරනවා. එතකොට සම්මා දිට්ඨියට පිටියට පස්සේ සම්මා දිට්ඨියත් එකකට තවත් දෙන්නෙක් එක අත්වල බැඳගෙන යන්නේ. දෙපැත්තෙන් අත් දෙක අල්ලන් ඉන්නේ. මොකද දෙක එක පැත්තකින් සම්මා වායාමය, අනිත් පැත්තෙන් සම්මා සතිය. උත්සාහය තියන නිතර අනුප්පන්නානම් අකුසලානම් ධම්මාන අනුපාදාය, උප්පන්නානම් කුසලානම් ධම්මාන පහනාය, අනුප්පන්නානම් කුසලානම් ධම්මාන උප්පාදාය, උප්පන්නානම් කුසලානම් ධම්මාන තිතියා බිහියෝ භාවාය වේකුල්ලයි. නූපං අකුසල නොඉපදීමට, උපං අකුසල දුරුකරන්නට, නූපං කුසල උපදවන්නට, උපං කුසල වැඩි දියුණු කරගන්නට නිරතුරුව තමන්ගේ උත්සාහයත් එක්ක යන්නේ. ඒ අතර තමන්ගේ හොඳම යාළුවත් එක්ක නිතරම ඉන්නේ. කවුද යාළුවා? යාළුවා තමයි මයින්ඩ්ෆුල්නස් එක. ඔව්, මයින්ඩ්ෆුල්නස් සෙන්ටර් කියලා ගත්තත් තමයි. එතකොට සතිමත් බව තමයි තමන්ට එන හොඳම යාළුවාට පත් වෙන්නේ. ඒ නිසා සම්මා දිට්ඨියත් එක්ක ඉන්නවා නම් තමන්ගේ ළඟ සම්මා වායාමයක් තියෙනවා, තමන්ගේ ළඟ සම්මා සතියක් තියෙනවා. දෙවෙනි කාරණේ විස්තර කරනවා සම්මා සංකප්ප. එතකොට සම්මා සංකප්ප යනකොට ඊට කලින් තමන්ගේ ළඟ සම්මා දිට්ඨිය තියෙනට ඕන. ඒ සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි සම්මා සංකප්පය තියෙන්නේ. එතකොට සම්මා දිට්ඨියෙන් උපකාරවත් බව ලබනකොට එයා මිච්ඡා සංකප්පය විදිහට හඳුනා ගන්නවා. සම්මා සංකප්පය සම්මා සංකප්පේ විදිහට හඳුනා ගන්න. වැරදි සංකල්ප මොකද්ද කියලා හඳුනා ගන්න. මොකද වැරදි සංකල්ප කියලා කියන්නේ? ඒ තමයි කාම සංකප්ප, විහිංසා සංකප්ප, ව්‍යාපාද සංකප්ප. පංචකාමයේ විඳින්න තියෙන උත්සාහය, ඒ සංකල්පන. ඒ වගේම තරහ, අනිතර හිංසා කිරීම සඳහා තියෙන සංකල්ප. මේවට කියන්නේ මිච්ඡා සංකප්ප කියලා. මෙන්න මේ හඳුනා ගන්නවා. හඳුනාගන්නේ කොහොමද? හඳුනාගන්නේ අර තමන්ට තියෙන සුතමේ ඥානෙ සම්මාදිට්ඨියෙන්. ඒ විතරක් නෙවෙයි. සම්මාදිට්ඨියේ සම්මාදිට්ඨියෙන් මිච්ඡා සංකප්පය හඳුනාගත්තේ විතරක් නෙවෙයි. ඒ තැනැත්තා සම්මා සංකප්පයත් හඳුනා ගන්නවා. කොහොමද? සම්මා සංකප්පං ඕ භික්ඛවේ දොයං වදාමි. සම්මා සංකල්පයක් දෙකක් තියෙනවා. අත්ථි භික්ඛවේ සම්මා සංකප්පෝ සාසවා පුඤ්ඤ භාගිය උපදිවේ පක්ඛා. සාස්ත්‍රවෝ පිනට බර වූ උපද සම්පත් ලබා දෙන සම්මා සංකල්පයක් තියෙනවා. ඒ තමයි නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. එතකොට බලන්න පින්නතුනි, මේ ගැඹුරට යනකොට මේ සියුම් කාරණා විස්තර කරන හැටි බලන්න. දැන් අපිට සාමාන්‍ය දේශනකදී නෑ නෙමෙයි අහුවෙන්නේ. කොච්චර සියුම්ම බෙදලා බෙදලා මේ බුදුහාමුදුරුවෝ දක්වනද අපිට මේ තේරුම් ගන්න පහසු වෙන්න. ඒ නිසා අපි අකණ්ඩව ධර්මය තුළ ඉන්නවා නම් කොච්චර අපි නොදන්න කාරණා එන්නම ප්‍රකට වෙනවද? ඒ ප්‍රකට වෙන්න වෙන්න අපිට මේව තේරෙනවා නම්, අපි මේක මතක තියාගෙන ඉන්නවා නම් අපේ ජීවිතයේ මේ කරුණු වලින් අපි ලස්සන කරගන්නවා. බලන්න අපිට ලස්සන බොහොම රසවත් කෑම වටවරුවක් හම්බවෙනවා තින්. ඔබ මතක තියාගෙන ලියාගෙන කොහොම හරි ඒක නේද? කුස්සියේ පිටියක් ගහගෙන කොහොම හරි මේ ටික ඇතුළු කර කර කෑම රසවත් කරන්න බලනවනේ නේ. ඒක හොඳ දෙයක්. හැබැයි පින්තුනි, ඒ වගේම ඊට නොදෙවෙන විදියට මේ සද්ධර්මයේ නැමැති මේ සාරය, මේකට කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මණ්ඩපේ මිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යයන් කියලා. මේ බ්‍රහ්මචර්යාව හරියට මිහිරි පානයක් වගේ, මේ පැණි බඳුනක් වගේ, මේ වදයක් වගේ අපේ ජීවිතය රසවත් කරන, අපේ ජීවිතය ලස්සන කරන මේ වටිනාම දේ තමයි බ්‍රහ්මචර්යාව. මොහොකරද බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ? බ්‍රහ්මචර්යාව කියන්නේ අරසිංහ මාර්ගයට පින්නතන. බමසර විසීමට විතරක් නෙවෙයි, ගිහිකෙන් නික්මීම විතරක් නෙවෙයි, බුදුදහමේ අරසිංහික මාර්ගයට දක්වපු වචනයක් තමයි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. අන්නේ බ්‍රහ්මචර්යාව පිළිපදින්නට නුසුදුසු ස්ථාන අට තමයි අක්කන සූත්‍රයෙන් දුෂ්ටක්ෂණ විදිහට දක්වන්නේ. ෂණ සම්පති විදිහට දක්වන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිපදින්නට තියෙන ස්ථානය, අවස්ථාව, මොහොත. අන්නේ මොහොත තමයි මේ සද්ධර්මය ලැබිලා හොඳට අංගපසංග විකලත්වයක් නැතුව හොඳ බුද්ධියකින් මේ සද්ධා සම්පත්තියට පාදක වෙන සද්ධර්මය ලැබෙන මොහොත තමයි ෂණ සම්පත්තිය කියලා කියන්නේ. මේ ආර්යශ්‍රේණි මාර්ගයේ තමන්ගේ ජීවිතේ ලැබෙන අවස්ථාව සහ ඒක පිළිපදින්න තියෙන සුදුසු වටපිටාව, පරිසරය, පහසුකම් ටික, විවේකය, උනන්දු. එතකොට සම්මා සංකප්ප එකක් තියෙනවා. මොකද්ද? සාස්ත්‍රවෝ සම්මා සංකප්පයක් තියෙනවා. ඒ කියන්නේ අර සම්මාදිට්ඨියේ මුල් අවස්ථාව පාදක කරගෙන කම්මසකත සම්මාදිට්ඨිය පාදක කරගෙන යම් කෙනෙක් මෛත්‍රිය වඩනවා නම්, අවිහිංසාව වඩනවා නම්, පංචකාම සම්පත්තියෙන් වෙන් වෙලා ඔහු විරාගය පැත්තට යොමු වෙනවා නම්, විශේෂයෙන් ධ්‍යාන මට්ටමට හිත දියුණු කරනවා නම්, නීවරණ යටපත් කරනවා නම්, අන්න ඒකට කියනවා නෙක්ඛම සංකප්ප කියලා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, මේ සම්මා සංකප්පේහි මේ තැනැත්තා ඒ මුල් පදනමේ ඉන්න ගමන් ඔවුන් එහෙන් නොනවති ඊට වඩා තවත් පියවරක් ඉදිරියට ගිහිල්ලා අර සම්මාදිට්ඨියෙන් ලැබපෝ අනස්රවෝ චතුසත්‍ය සම්මාදිට්ඨියෙන් නුයුක්තව ඒ සඳහා වූ විතරක කරමින් ඒ සඳහා සිටිවිලිවල යෙදෙමින් වාසය කරනවා නම් අන්න ඒකට කියනවා අරියා අනාසවා ලෝකුත්තරා කියන සම්මා සංකප්ප කියන අවස්ථාව. එතකොට සම්මාදිට්ඨියෙන් සඳහන් කරපෝ අර දෙවෙනි අවස්ථාවට කියන්නේ ඒකට පඤ්ඤා කියලා කියනවා. ඒකට පඤ්ඤා බල කියලා කියනවා. පඤ්ඤා ඉන්ද්‍රිය කියලා කියනවා. ධම්මවිචය සම්බොධංගය කියලා කියනවා. එතකොට මෙන්න මෙතන සම්මා සංකප්ප කියලා කියන්නේ අර ආර්ය මාර්ගයේ ඉන්න ගමන් මෙන්න මේ සඳහා සම්මා සංකල්පයේ යෙදෙන අවස්ථාව. වෙනත් විදිහකින් කියනවා නම් චින්තාමය ප්‍රඥා කියන අවස්ථාව. මෙන්න මේ කරුණම තමයි ඔහුට හිතේ තියෙන වෙන්නේ. මේ කරුණ සිටීම තමයි ඔහුගේ ජීවිතය සතුට බඩපත් වෙන්නේ. ඔහුගේ විනෝදාංශය බඩපත් වෙන්නේ. ඔහුගේ ජීවිතයේ තෘප්තිය බඩපත් වෙන්නේ. මේකත් එක්ක ඉන්නකොට අර සත්‍ය බොජ්ජංග කාරණා ටිකෙන් ටික දිනු වෙනවා. සතේ ධම්ම විජේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ෂාදී මේ කරුණ ටිකෙන් ටික දිනු වෙමින් මෙතන තවාසය කරන්නේ. එතකොට මෙන්න මේ සම්මා සංකප්පය. මේ සම්මා සංකප්පය නැවත සඳහන් කරන කාරණා තුනක් එක්ක අත්කල් බැඳගෙන ඉන්නට ඕන. සම්මා සංකල්පය තනියෙන් ඉන්නේ නැහැ. සම්මාදිට්ඨිය යාළුව දෙන්නෙක් එක හිටියේ. කවුද? සම්මා වායාම සම්මා සති කියන යාළුව දෙන්නත් එක හිටියේ. සම්මා සංකල්පයට යාළුව තුන්දෙනෙක් ඉන්නවා. කවුද යාළුව තුන්දෙනා? ඒ තමයි සම්මාදිට්ඨි, සම්මා වායාම, සම්මා සති. සම්මාදිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මෙන්න මේ යාළුව තුන්දෙනාත් එක්කයි කොයි වෙලේ ඉන්නේ. දැන් ඔබ මේ ධර්ම මාර්ගයේ තේරුම් අරන් අරසිංහ මාර්ගයේ ඉන්නවා නම් නිතරම යාළුවෝ ඉන්නවා. නිතරම පාළුවයි කියලා කියන වැඩක් නැහැ. අනේ මට යාළුවෝ කවුරුවත් නැහැ, මම දැන් ගණන් ගන්නෙත් නැහැ, කතා කරන්නෙත් නැහැ කියලා දුක් වෙන්න ඕනේ නැහැ. ඔන්න Tamanta මේ යාළුවෝ ටිකක් දැන් හදාගෙන ඉන්නේ. එතකොට සම්මා සංකප්පේ තියනවා නම් ඒ කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨියක් තියෙනවා, සම්මා වායාමයක් තියෙනවා, සම්මා සතියක් තියෙනවා. හොඳයි. එතන ඉඳලා තවත් ඉදිරියට පියවරක් යනවා. සම්මා වාචා. එතකොට සම්මා දිට්ඨිය යුක්තව යම් කෙනෙක් ඉන්නවා නම් අන්නේ යහපත් දැක්ම නිසා ඒ කෙනාට මිච්ඡා වාචා විදිහට දන්නවා, සම්මා වාචාව සම්මා වාචා විදිහට දන්නවා. මිච්ඡා වාචා කියන්නේ මොකද්ද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පක්ඛලාපා කියන මෙන්න මේ කාරණා මිච්ඡා වාචාව. වැරදි වචන භාවිතේ. ඊළඟට පින්න තුනේ සම්මා වාචං හෝ භික්ඛවේ දයං වදාමි. ඔන්න පින්න තුනේ දැන් මෙතෙක් කලකදී සම්මා වාචා එකයි කියලා නේනේ. දැන් අපි මෙතෙක් කලක් ඉඳන් හිටියේ සම්මාදිටියත් එකයි කියලා දෙකයි කියලා නේ. සම්මාදිටිය නම් දෙකයි, අනිත් ඒවා එක වගේ නේද හිතන් උන්නේ. දැන් පින්නතුනේ සම්මාදිටිය වගේමයි අනිත් කාරණු දෙක දෙක යනවා දැන්. සම්මා සංකප්පය දෙහිකට බෙදුව මේ සූත්‍රයේදී සම්මා වාචං හෝ භික්ඛවේ දයං වදාමි. අත්ථ භික්ඛවේ සම්මා වාචා සාසනා පුඤ්ඤ භාග්‍ය උපදිවේ පක්ඛා. අත්ථ භික්ඛවේ සම්මා වාචා අරිය අනාසවා ලෝකුත්තර මග්ගංග කම්මසකත සම්මාදිටිය පාදක කරගෙන සුචරිතව ජීවිතය පාදක කරගෙන සුගතිය පාදක කරගෙන වඩන සීලය නැමැති පුණ්‍ය කර්මවල කොටසක් විදියට තියෙන සම්මා වාචාවක් තියෙනවා. ඒක සාසනයි. ඒක පුණ්‍ය භාගයක. අන්නේ පදන මේදගෙන කෙනෙක් මුසාවාදා වේරමණේ, පිසුනා වාචා වේරමණේ, පරුසා වාචා වේරමණේ, සම්පප්පලාපා වේරමණේ කියපු විදියට බොරුව, කේලම, පරුස වචන, හිස් වචන කියන මෙන්න මේ වගේ වෙන් වෙනවා නම් කම්මසකතා සම්මාදිට්ඨිය ඉඳලා අන්න ඒකට කියනවා සාස්ත්‍රව වූ පුණ්‍ය භාගිය වූ උපද සම්පත් ලබා දෙන සම්මා වාචාව කියලා. ඒ වගේම යම් කිසි තැනැත්තෙක් අර ආරස්නග මාර්ගයේ දෙවනි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය දෙවනි වූ පියවර වන ඒ මට්ටම ඉඳගෙන යම් කිසි කෙනෙක් චතුසත්‍ය සම්මාදිට්ඨිය පිළිබඳව සුතමේ ඥාණයෙන් දැනගෙන යම් කිසි කෙනෙක් සම්මා වාචාව භාවිත කරද්දී කිසියම් අකුසල සහගත වචනයකින් වෙන් වෙනවා නම් අන්නේ වෙන් වෙන අවස්ථාවට ඒ විරමණයට කියනවා සම්මා වාචාවෙහි අරියා අනාසමා ලෝකුත්තර මග්ගංගා කියනවා. මෙන්න මේ වගේ සම්මා වාචාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. අපි දන්නවා සමාජයේ යම් කෙනෙක් සමාජ දැනුම නිසා හෝ සදාචාරවත් බවගේ ක්‍රියාව නිසා බොරු කියන්නේ නැති, කේලම් කියන්නේ නැති, පරුස වචන කියන්නේ නැති, හිස් වචන කියන කෙනෙක් ඉන්නවා. අන්න ඒ අයයි කියනට මුල් කොටසට. යම් කෙනෙක් මේ ධර්මයේ සුතම ඥාණයෙන් දැනගෙන ධර්මාර්ගයට බැසගත්තට පස්සේ කෙනෙකුට ඇති වෙනවා නම් සම්මා වාචාවක්. අන්න ඒකට තමයි මේ අරිය අනාසම මට්ටමේ මේ කියන්නේ. ධර්මයේ වඩන අවස්ථාව, මාර්ගඵල සාක්ෂාත් කරන අවස්ථාව, නැත්නම් රහතන් වහන්සේ වචන භාවිත කරන අවස්ථාව, විවිධ අවස්ථා වලින් අපිට මේක විග්‍රහ කරන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ කියන සම්මා වාචාව, මෙන්න මේ ආර්ය වූ සම්මා වාචාව තවත් යාළුවෝ 3 දෙනෙක් ඉන්නේ. මෙයාටත් යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. කවුද යාළුවෝ 3 දෙනා? ඒ තමයි අර යාළුවෝ 3 දෙනාම තමයි සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. දැන් මේ තුන වෙන පර්මනන්ට් ව හැම අයත් එක මේකට දැන් ගමන් කරනවා. මේ නිසා තමයි ධර්මයෙන් නිතරම සඳහන් කරන්නේ අපි කුමන ධර්ම වැඩුවත් අප ධර්ම මාර්ගේ නඟින්නේ සම්මා දිට්ඨි පුරේ ජවන් කියන්නේ මේක. අපි සමතේ වැඩුවත්, සම්මා වාචා වැඩුවත්, සම්මා සංකප්පේ වැඩුවත්, ඒ කුමක් වැඩුවත් මෙන්න මේ දර්ශන සම්පත්තිය හිතේ තියාගෙන මේ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව තියෙන දැනුම හිතේ තියාගෙන තමයි මේ හැම දෙයක්ම අපි පුහුණු කරන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපි අපේ ජීවිතේ කුමන වැඩක් කළත් උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට ගිහිල්ලා නිින්දට වැටෙන තුරුම අපේ කරන හැම දෙයක් මේක පැත්තකින් කම්මසකතා සම්මාදිට්ඨිය විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය දුකේ හට ගැනීම හා නිරෝධය ගැන මේ දැනුම මේ ආලෝකය තමන්ගේ හදවතෙහි තමන්ගේ චිත්තසංතානෙහි දල්වාගෙන තමයි මේ තැනැත්තා තමන්ගේ ජීවිතයේහි සකල විද ක්‍රියාකාරීත්වයන් කළමනාකරණය කරගෙන ඔහුට දැන් ගියන් මහැර ලෝකයක් නැහැ. මෙතෙක් තමයි කියන්නේ අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථ සරණාන අනිසරණා. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණාන අනිසරණා කියන්නේ මේකයි. ඔහු තමගේ හිත සරණ කරගෙන ඉන්නේ. ඔහුට ධර්මයේ පිළිසරණ කරගෙන දැන් මේ ඉන්නේ ඔහු. ඔහුට ඒන් බැහැර ලෝකයක් නැහැ දැන්. ඔහුට ජීවිතය ධර්මය දැන් දෙකක් නෙවෙයි එකක්. මෙන්න මෙතෙන් එනකන් තමයි අපි බණ අහන්නේ, පන්සලට යන්නේ, ප්‍රැක්ටිස් කරන්නේ එක දවසක, ගෙදර වැඩ කරන අනිත් දවස. එහෙමනේ අපිට හිතෙන්නේ. නමුත් පින්වතුනි මෙතෙන්ට බැසගත්තට පස්සේ අපට පේනවා අපේ සාමාන්‍ය ජීවිතයයි ධර්මයයි කියන දෙකක් නෙවෙයි. මේ දෙකම පින්වතුනි එකක් වෙන්නට ඕන අපේ. අනේ එකක් වෙච්ච දවසට තමයි සැබෑ ලෙසම අපි මේ සද්ධර්මයෙන් ප්‍රතිඵල නෙලාගන්නේ. ධර්මයේ තියෙන සම්දිට්ඨික අකාලික පච්චත්තං වේදිතබ්බ ඕපනයික ආදී මෙන්න මේ ධර්මයේ තියෙන ගුණ අපට අපේ ජීවිතය තුළ සජීවි වෙන්නේ මෙන්න මේ අපේ ගමන් මගෙනක් බාටපත් වෙච්ච දවසට. එතකොට ඊළඟට කාරණේ දේශනා කරනවා සම්මා කම්මන්ත. සම්මාදිට්ඨිය ඉන්න කෙනා ඔව් මිච්ඡා කම්මන්තේ විදිහට හඳුනා ගන්නවා. සම්මා කම්මන්තේ විදිහට හඳුනා ගන්නවා. මිච්ඡා කම්මන්තේ කියන්නේ මොකද්ද? ඒ තමයි ප්‍රාණඝාතයේ සොරකම කාම මිත්‍යාචාරය. මෙන්න මේ දේවල් ඔහු දන්නවා. මිච්ඡා කම්මන්තිය ප්‍රොනක්ෂන් වැරදි හැසිරීම කියලා දන්නවා. කයින් කරන වැරදි දේවල් අන්න ඒක මොහොසපරා වැළකෙනවා. ඊට පස්සේ ඔහු සම්මා කම්මන්තයට එනවා. යහපත් කර්මාන්තයට සම්මා කම්මන්තං වෝ භික්ඛවේ ද්වයං වදාමි. ඔන්න සම්මා කම්මන්තයත් දෙකක් කොට දේශනා කරනවා. අත්ති භික්ඛවේ සම්මා කම්මන්තෝ සාසවා පුඤ්ඤ භාගිය උපදිවේ පක්ඛං. සාස්ත්‍රෝ සැප විපාකයෙන් දෙන පුඤ්ඤ භාගිය වූ සම්මා කම්මන්තයක් තියෙනවා. අත්ති භික්ඛවේ සම්මා කම්මන්තෝ අරියා අනාසවා ලෝකුත්තර මග්ගම්බ්‍ර. ආර්ය වූ අනාස්ත්‍ර වූ සැප විපාක ගෙන දෙන ආර්ය වූ අනාස්ත්‍ර වූ ලෝකෝත්තර වූ සම්මා කම්මන්තයක් තියෙනවා. එතකොට ඒකේ මුල් අවස්ථාව ශාස්ත්‍ර පුණ්‍ය භාගය කියන්නේ පානාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී, කාමේසු මිච්ඡාචාර වේරමණී කියපු විදිහට මෙන්න මේ තුنين සාමාන්‍ය දෙයට වැළකීම. වෙනත් විදිහකින් කියනවා නම් පංචශීලයේ මුල් අවස්ථාවේ විදිහට අපි පුහුණු කරන අවස්ථාව. පින පවගෙන අවබෝධයෙන් යුක්තව සුගතිය ඉලක්ක කරගෙන ඒ ටිකම කෙනෙකුට තවදුරටත් වඩන්න පුළුවන්. මෙන්න මේ දර්ශනයත් එක්ක මෙන්න මේ දර්ශනය චතුසත්‍ය සම්මාදිට්ඨියේ දර්ශනය මුසු වෙලා යම් කෙනෙක් මෙන්න මේ කාරණා වඩනවා නම් අන්න ඒ වඩන කෙනාගේ මෙන්න මේ ගුණාංග ටිකට මෙන්න මේ යෙදීමට කියනවා ඒක අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියලා. මෙන්න මේ සම්මා කම්මන්තයත් අර මුලින් කියපු වගේ නැවත යාළුව තුන් දෙනෙක් එකකට යන්නේ. කවුද යාළුව තුන් දෙනා? සම්මාදිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මෙන්න මේ යාළුව තුන් දෙනෙක් එක තමයි දැන් මේ තැනැත්තා ගමන් කරන්නේ. ඔහුට දැන් පාළුවක් නැහැ. යාළුව ඉන්නවා. එතකොට මෙහෙම ගිහිල්ලා ඊළඟ පියවර තමයි සම්මා ආජීවය යහපත් ජීවිතයක් පැවැත්ම. තමන් ජීවත් වෙනකොට මේ දර්ශනයට ආවනම් තමා කොච්චර ජීවත් වෙන දුෂ්කරතා තිබුණත් ඔහු මේ දහමගින් බැහැර වෙන්නේ නැහැ. සම්මා දිටිය තියෙන කෙනා මිච්ඡා ආජීවය මිච්ඡා ජීවිතයට හඳුනා ගන්නවා. සම්මා ආජීවය සම්මා ජීවිතයට හඳුනා ගන්නවා. මිච්ඡා ජීවය කියන්නේ මොකද්ද? වැරදි ක්‍රමවලින් සොරකම් ආදීන ක්‍රමයකින් හෝ වේවා, සතුන් මැරීම ආදීන් හෝ වේවා, වැරදි විදිහට ව්‍යාපාර කිරීම ආදීන් හෝ වේවා, නැත්නම් අනිත්‍යයි මුලා කිරීම ආදී ක්‍රමයකින් තමන්ගේ දිවිපෑමටක සගනවා නම් ඒක තමයි මිච්ඡා ජීවය කියන්නේ. එතන නැත්තා මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවයෙන් ජීවිකම් කප්පේති කියලා කියනවා. මිච්ඡා ආජීවේ බැහැර කරලා සම්මා ආජීවයෙන් තමන්ගේ දිවිමඟ කලමනාකරණය කරගන්න. මෙන්න මෙතෙන්ට ආපු කෙනා කොහොමද ජීවත් වෙන්නේ? බාහබන පරිචිතේහි සේදාමක් කිත්තේහි ධම්මිකේහි ධම්මලද්දෙහි කියලා කියනවා. ඔව් යම් කිසි දෙයක් උපයනවා නම් බාහබල පරිචිතේහි තමන්ගේ දෑතේ වීරියෙන් සේදාවක් කිත්තේහි දහඩියම වගුරවල ධම්මිකේහි ධම්මලද්දෙහි උපයන හැම දෙයක්ම ඔහු ධර්මික උපයන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ මේ දැහැම බයෙන් පොඩ්ඩක්වත් ඔහු අයින් වෙන්නේ නැහැ. මෙන්න මේකේ මුල් අවස්ථාව කම්මසකත සම්මාදිටිය පාදක කරගෙන ඔහු කරන්නේ. සම්මාදිටිය කම්මසකත සම්මාදිටිය පාදක කරගෙන කරන්නේ. එපමණක් නෙවෙයි මේ තැනත්තා වඩාත්ම බැස ගන්නවා. කොහොමද? අර අත්‍යවික්ක වේ සම්මා ආජීවෝ අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා කියපු විදියට ආර්ය වූ අනාසර වූ ලෝකෝත්තර වූ මාර්ගයට අංගයක් කොට තියෙන මේ නිවන් මාර්ගට මාර්ගඵල ප්‍රත්‍යක්ෂයට අංගයක් විදියට තියෙන මෙන්න මේ සම්මා ආර්ය විදියට හෝ සාමාන්‍යයෙන් බොරු කීම කේලම් කීම සතුම් මැරීම ආදී විතරක් නෙවෙයි ඔහු. ඒ වගේම විතරක් වෙන් වෙනව විතරක් නෙවෙයි. ඒ වගේම සාමාන්‍ය කියපු විදියට අර සත්ත මනින්ජා, විස මනින්ජා මේ ආදී වශයෙන් කියනෝනේ. සත්ත්ව වෙලදාම, අවියවද වෙලදාම, විස වර්ග වෙලදාම මේ වගේ දේවල් ඉන්නේ වෙන් වෙනව විතරක් නෙවෙයි මේ තැනත්තා. ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා සඳහන් කරනවා කුහනා ලපන ආදී වශයෙන් තවත් සුවිශේෂ ලක්ෂණ ටිකක් දක්වනවා. ධනිය උපද්දී ඉතාම සියුම් කාරණයකින්වත් වර්ධකට නොවන විදියට වෙන කෙනෙක් පොඩි දෙයකින්වත් මුලා නොකරමින් මෙනත්තා උපරිම ලෙස අවංකව සත්භාවයෙන් ධාර්මිකව මේ තැනත්තා ධනිය උපයනවා කියලා. කෙනෙක් තමන්ට නිකන් දෙන කෙනෙක් දෙයක් වෙන්න පුළුවන්, පිනට දෙන දෙයක් වෙන්න පුළුවන්. විශේෂයෙන් වික්ෂුන් වහන්සේලාට මේක දේශනා කරනවා. තමා සිව්පස්සේ ලබා ගනිද්දී කිසි වෙලක කිසිදු විදියකින් වෙනත් කෙනෙක් අධාර්මිකව පහදව ගන්න එපා කියන එක. වෙන වෙන උපක්‍රම වලින් තමගේ නැති ගුණ පෙන්නලා අනිත් අය මුලා කරලා දෙයකින් දෙයක් උපය ගන්න එපා කියන එක. තමන්ගේ පාත්‍රයට ලැබෙන පිණ්ඩපාතයවත් ඒ පාත්‍රයට ලැබෙන දේවත් කිසිම විදියකින් වැරදි සිටිවිල්ලක් ඇති නොවන තරමට තමා ධාර්මික වෙන්න ඕන කියන එක බුදුදහම් තුල ආධාරණය කරලා තියෙනවා. තමන් කරන දේශනාවකින්වත්, තමන්ගේ හැසිරීමකින්වත්, තමන්ගේ වචනයකින්වත් තමන්ගේ නැති ගුණයක් පෙන්වන්න යන එපා කියන එක ධහම තුල නිතර නිතරම ආධාරණය කරලා තියෙනවා. එනිසා සම්මා ජීවයේ ඔබට විතරක් නෙවෙයි, ඔබ දෙහැමි රැක ආරක්ෂා කරන විතරක් නෙවෙයි, වික්ෂුන් වහන්සේ හැටියට අපට විශේෂයෙන් දේශනා කරලා තියෙනවා කීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන මෙන්න මේ සිව්පස්සේ ලබා ගැනීමදී කිසිදු අවස්ථාවක ලබන කිසිදු දෙයක් මේ ධාර්මික බවින් බැහැරව ලබන්න එපා කියන එක. මේක තමයි සම්මා ජීවයේ ඉහළම අවස්ථාව. එතැමිට එහෙම කරන්න ගියාට පස්සේ සමහර ඇත්තම අපහැදෙන වෙලාවලුත් තියෙන පළක් යනකොට සාමාන්‍ය ස්වභාවික විදියට ඉන්න ගියාම සමහර ඇතැම්ට අපහැදෙන වෙලාවලුත් තියෙනවා. සමහර රඟපෑමක් කළා පාදව ගන්න විදියට කටයුතු කරන ඇට පැහැදෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා මේක ඉතාම සියුම් අවස්ථාවක් වික්ෂුන් වහන්සේ විදිහට අපට මෙන්න මෙතෙන්දී ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්න වෙලා තියෙනවා. මෙතෙන්දී තමයි අපේ දක්ෂතාවයේ, අපේ සම්මා දිට්ඨිය, අපේ සුතමේ ඥානයේ ඉහෙලීම බලන අවස්ථාව මේක. එනිසා මෙතන අපේ ඩිසිප්ලින් එක ඉහෙලින්ම රැකගත යුතු අවස්ථාවක් විදියට ස්වාමීන් වහන්සේලා මේ සඳහා ක්‍රියා කරපු ආකාරය ගැන බෞද්ධ සාහිත්‍ය පුරාම දැක්වෙනවා. මේ දාහණය ටික ලබන ගිහිල්ලා සිවුරක් ලබන ගිහිල්ලා කොයි තරම්නම් උන්වහන්සේලා ධර්ම ගුණාද කියලා. හොඳයි පින්නතුනේ, මෙන්න මේක සම්මා ආජීවය. මේ සම්මා ආජීවයත් එකම ඊට පස්සේ සම්මා වායාමයට එනවා. එතකොට මෙන්න මෙතෙන්දී කාරණා දෙකක් තියෙනවා පින්නතුනේ. අර දෙකට බෙදලා ආපු ක්‍රමය අර සාස්වා පුඤ්ඤභාග්‍ය උපදී වේපක්කා කියලා, අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා මේ ආපු ක්‍රම දෙක මෙන්න මෙතෙන්ට එනකොට ඒක නවත්තලා තියෙනවා. ඒක ඔබ තවදුරටත් අවශ්‍ය නම් සූත්‍රය කියවලා බලන්න කුමන හේතුවක් නිසා මේක මෙතෙන්දි මේ විග්‍රහය නැවතුණාද කියන එක. හැබැයි වෙනත් තැන්වලදී මේක දෙවිදිහකට දක්වපු අවස්ථාවක් අපට දැක ගන්න පුළුවන්. කෙසේ වෙතත් මෙතන ඉඳලා අපට මිච්ඡා වායාමය කියලා විස්තර කරන්න පුළුවන්. ඒ වගේම සම්මා වායාමයත් අපට ආකාර දෙකකින් විස්තර කරන්න පුළුවන්. ලෞකික විදියට ලෝකෝත්තර විදියට විස්තර කරන්න පුළුවන් සම්මා වායාමය. ඊළඟට සම්මා සතිය. සම්මා සතිය විස්තර කරන්න යද්දී මිච්ඡා සති කියන වචනේ ඍජුව මේ සූත්‍රය දක්වලා නැහැ. ඇයි ඒකට හේතුව? සතිය කියලා ගත්තොත් සතිය සතියම තමයි. ඒක මිච්ඡා සතිය කියන වචනයෙන් සති කියන වචනය විශේෂයෙන් අභිධර්ම විග්‍රහයට අනුව අපට එහෙම කියන්න අමාරුයි සතිය කියන එක. හැබැයි ඒ වෙනුවට වෙන වචන භාවිත කරලා තියෙනවා. දැන් ඒකාග්‍රතා කියන වචනයක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍ර මනසකාරය කියලා ඒකාග්‍රතා කියන වචනය සබචිත සාධන චෛතසික විදිහට දක්වනවා. ඒ වගේම අදිමොක්ඛ කියලා වචනයක් තියෙනවා. ප්‍රගීර්ණක සිත් විදිහට අභිධර්ම විස්තර කරනවා. විතක්ක විචාර අදිමොක්ඛ විරිය පීති ඡන්ද කියලා. මෙන්න මෙතෙන්දී මේ පදයේ වෙනත් වචන වලින් විස්තර කළ තියෙන ආකාරය අපට දැක ගන්න පුළුවන්. අදිමොක්ඛ කියන වචනේ යම් කිසි දෙයක් සඳහා දැඩි කැපවීම, ඒ සඳහා යොමු වීම, ඒ සඳහා තමන්ගේ සිහිය යොදවීම කියන කාරණේ. ඒක එතකොට කෙනෙකුට අකුසල පැත්තෙනොත් ඒ සඳහා යෙදවෙනවයි කියලා විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි වඩාත්ම සති කියන එක බුදුදහමේ විග්‍රහ වෙන්නේ විශේෂයෙන් සම්මාදිටියත් එක්ක යන මේ මයින්ඩ්ෆුල්නස් එක සතිපට්ඨානෙට තමයි කුසල චෛතසිකයක් විදිහට තමයි පැහැදිලිවම සති කියන චෛතසිකය බුදුදහම තුළ විස්තර වෙන්නේ. ඒ වගේම පින්නතුනි මේ වායාමය ගත්තොතින් වායාමයේ කරුණු දෙකක් එකට යනවා. ඒ තමයි සම්මාදිටිය සහ සම්මාසති කියන කාරණයත් එක්ක. ඒ වගේමයි සම්මාසති කියන කාරණයත් තවත් කාරණා දෙකක් එකට යනවා. ඒ මොකද්ද? ඒ තමයි සම්මාදිටිය සහ සම්මා වායාමයේ දෙක එකට යන්නේ. ඊළඟ කාරණේ සම්මා සමාධිය. සම්මා සමාධිය මුලින්ම විස්තර කරලා තියෙන්නේ ඒ සම්මා සමාධිය ඇතිකර ගැනීමේදී තමයි අර සම්මාදිට්ඨිය ආදී කාරණා ටික පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය නම් සම්මා සමාධිය දක්වා මේ වගේ කාරණා ටික විස්තර වෙනවා. අන්නේ සමාධිය උනත් අපිට දෙහිකට බෙදන්න පුළුවන්. සාස්වා පුඤ්ඤ භාගිය උපදිරේ පක්කා කියලා ධ්‍යාන ඉලංග කරගෙන කාම ඡන්දාදී නීවරණ යටපත් කිරීම වශයෙන් ලබා ගන්නව සමාධියක් තියෙනවා. ඒ වගේම විදර්ශනාවට පාදක වෙන සමාධියක් තියෙනවා. ඒ වගේමයි විදර්ශනා පූර්වංගම සමතයක් විදිහට විස්තර කරන්න පුළුවන්. විදර්ශනාව හරහා ලබන සමාධියකුත් තියෙනවා. මෙන්න මේ කරුණ අපට අර සම්මා සමාධියේ දෙවෙනි කොටස විදිහට අරියා අනාසවා ලෝකෝත්තර මග්ගංගා කියන පදයෙන් විස්තර කරන්න පුළුවන්. ඒකටත් අපට අවකාශ තියෙනවා. පෙළ දහමේ වෙනත් ස්ථාන අපට සසඳලා බලනකොට අපට මේ කාරණේ විස්තර කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ බුදුදහම තුළම මේ බෞද්ධ ශාසනය තුළම හිටියා සමහර අය මාර්ගඵල නොලබපු ධ්‍යාන විතරක් ලැබවූ සමහර ශ්‍රාවකයන් හිටියා. ගමන් මාර්ගයේ දැනගෙන හිටියා. නමුත් උන්වහන්සේලාට මේ ශාසනය තුළදීම මාර්ගඵල ලබන තුරු පුළුවන් මට්ටමට උන්වහන්සේලා ඒ කුසලයේ ප්‍රාර්ථනාව නොතිබිච්ච ශ්‍රාවකයන් මේ ශාසනය තුළ හිටියා. උදාහරණයක් ඇටියෙන දේවදත්ත හාමුදුරුව. දේවදත්ත හාමුදුරුව ධ්‍යාන සහ විඥාන ලබාගෙන හිටියා. උන්වහන්සේ සම්මා සමාධිය සමතේ ඉහළ මට්ටමට දිනු කළ තිබුණා. නමුත් උන්වහන්සේ මාර්ගඵලවලට පත් වුණේ නැහැ. පස්සේ කාලේ උන්වහන්සේගෙන් සිද්ධ වෙච්ච අඩුපාඩු කන් නිසා උන්වහන්සේට ලබාගෙන තිබෙච්ච ධ්‍යාන මට්ටමනොත් උන්වහන්සේ පිරිහුණා. නීවරණ බහුල වීම නිසා. එතකොට මෙන්න මේ වගේ යම් කිසි කෙනෙක් සමතය පාදක කරගෙනම සමතය පැත්තෙම උනත් යන්න පුළුවන්. එහෙම ගිහිපු සාධක මේ ශාසනය තුළ දැක ගන්න පුළුවන්. නමුත් හේතු සම්පත් තියෙන බොහෝ ශ්‍රාවකයන් සමාධියට ගිහිල්ලා එතනින් නැවතුනේ නැහැ. ඒ සමාධිය පාදක කරගෙන උන්වහන්සේගේ විදර්ශනාව තුළින් මාර්ගඵල සාක්ෂාත් කරගත්තා. ඊළඟ කාරණේ තමයි මේ සම්මා සමාධියෙන් බුදුදහම නවතින්නේ නැහැ. අට්ඨංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහ කියලා කාරණයක් විස්තර වෙනවා. කාරණා අටකින් යුක්ත වෙනවා සේක පුද්ගලයා. රහතන් වහන්සේ කාරණා 10කින් යුක්තයි කියලා. ତେଣୁ මෙන්න මෙතෙන්දී ඊටාම සියොම් කාරණයක් යනවා. මේ සම්මා සමාධියට පස්සේ තවත් කාරණා දෙකක් විස්තර වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියලා කාරණා දෙකක් දැක් වෙනවා. සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියලා. දැන් බුදුදහමේ සඳහන් වෙනකොට සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන කියලා කාරණා පහක් දැක්වෙනවා. එතකොට මෙන්න මේ කරුණවලදී විමුක්ති විමුක්ති ඥාන කියලා කාරණා දෙකක් දැක්වෙනකොට අපිට පේනවා මේ කාරණා පහ විවිධ මට්ටම් වලින් දැක්වෙනවා. එතකොට සාමාන්‍ය පෘථග්ජන මට්ටම් වලට ඉස්සර කරන්න පුළුවන්. සෝවාන් කෙනාටත් මේ පහේ යම් කිසි මට්ටමක් ඉස්සර කරන්න පුළුවන්. සකදාගාමී කෙනාටත් යම් කිසි මට්ටමක් ඉස්සර කරන්න පුළුවන්. අනාගාමී කෙනාටත් මට්ටමක් ඉස්සර කරන්න පුළුවන්. රහතන් වහන්සේ මේකේ උඩරිමෙට ගිහිලා ඉන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි චොන්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒ චොන්ද සූත්‍රයේ චොන්ද කියලා කියන්නේ ඇතෙන්දී සරුත් සාන්දරගේ සහෝදරයෙක් හිටිය චොන්ද කියලා. සරුත් මහීමෙන් වහන්සේ පිරිනිවන් පස්සේ සරුත් මහීමෙන් පාවිච්චි කරපු බඩු භාණ්ඩත් අරගෙන මේ චොන්ද හාමුදුරුව ආවා ආනන්ද හාමුදුරුව හම්බෙන්න. ආනන්ද හාමුදුරුවට මේ සිද්ධිය සඳහන් කළා. ආනන්ද හාමුදුරුව බලවත් සංවේගයකටපත් වුණා. හරිම කනගාටු වුණා. උන්වහන්සේම සඳහන් කරනවා මට දිසාවන් නොපෙනී ගියයි කියලා. අපි කියන්නේ උතුරු දකුණ පේන්නේ නැහැ කියලා. මේ සිද්ධිය වුණාට පස්සේ ඒ තරම් සංවේගයකටපත් වුණා කියලා ආනන්ද හාමුදුරුව. ඊට පස්සේ මේ චොන්ද හාමුදුරුවයි ආනන්ද හාමුදුරුව දෙන්නෙක්මයි බුදුහාමුදුරුව හමු වෙන ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මේ සඳහා කාරණේ ඉතාව සංවේගයෙන් ආනන්ද හාමුදුරුව සඳහන් කළා. එතෙන්දී භාගතුන් වහන්සේ සඳහන් කරපු කාරණයක් තමයි ආනන්ද සාරිපුත්‍ර පිරුණ පානකොට ඔබේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන අරගෙන ගියාද කියලා. ඔබ ඔච්චරම දුක් වෙන්නේ සාරිපුත්‍ර පිරුණ පානකොට ඔබේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන අරගෙන ගියාද කියලා. අන්න එතෙන්දී පැහැදිලි වෙන කාරණයක් තමයි ඒ වන විට ආනන්ද හාමුදුරු රහතල හිටියේ නැහැ. ආනන්ද හාමුදුරු සෝතාපන්න වෙලෙ විතරයි හිටියේ. හැබැයි ඒ වුණත් උන්වහන්සේ සඳහා මේ විමුක්ති විමුක්ති ඥාන කියන වචනය බුදුරජාණන් වහන්සේ විස්තර කළා තියෙනවා, දක්වලා තියෙනවා. එතකොට ඕනම කෙනෙකුට තමන් ඉන්න මට්ටමේ විමුක්තියටපත් වෙන්න පුළුවන්. නීවරණ දුරු කරපු කෙනාට ප්‍රථම ඥාන මට්ටමේ විමුක්ති විමුක්තියටපත් වෙන්න පුළුවන්. දෙවෙනි ඥානටපත් වෙච්ච කෙනා එහෙමයි. සෝවාන් වෙච්ච කෙනා එහෙමයි. සකදාගාමී වෙච්ච කෙනා එහෙමයි. ඒ මට්ටමෙන් විමුක්ති විමුක්ති ඥාන දක්වන්න පුළුවන්. එතකොට අන්නේ කාරණේම අරගෙන අපට ඕන නම් මෙන්න මෙතෙන්දී දැන් මෙතන දසංග සමන්නාගත වරහා කියලා කියන්නේ සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන කාරණා දෙක උපරිම මට්ටමේ වඩපු කෙනා තමයි රහතන් වහන්සේ. ඒක හරි. හැබැයි ඊට පල්ලෙහා මට්ටමින් යම් කිසි කෙනෙක් තමන් දුරු කරපු නීවරණ අනුව තමන් ප්‍රහීණ කරපු ආශ්‍රව සංයෝජන අනුව තමන් සම්මා ඥාන සම්මා විමුක්ති මට්ටමකට පත් වෙනවා කියන කාරණය. එතකොට මේ කරුණ ටික දක්වලා බුදුරජාණන් වහන්සේ ඊළඟට තවත් වැදගත් කාරණයක් දේශනා කරනවා. ඒ තමයි මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ එක එක කරුණෝ එකිනෙකට සම්බන්ධ වෙන ආකාරය. භාගතුන් වහන්සේ දේශනා කරනවා තත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමෝ හෝති. කතංච භික්ඛවේ පුබ්බංගමෝ හෝති. කොහොමද පූර්වාංගම වන්නේ සම්මා දිට්ඨිය කියලා නැවත විස්තර කරනවා. ඉදිරි සඳහන් කරනවා සම්මා දිට්ඨිස්ස සම්මා සංකප්පෝ පහෝති. සම්මා දිට්ඨිය යුක්ත කෙනාට සම්මා සංකල්පය පහසු වෙනවා. සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති. සම්මා සංකල්පය ඉන කෙනාට සම්මා වචනය පුහුණු කරන්න පහසුවක් වෙනවා. සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති. සම්මා වාචාව පුහුණු කරන කෙනාට සම්මා කම්මන්තය පුහුණු කරන්න පුළුවන් වෙනවා. ඒක පහසුවක් වෙනවා. සම්මා කම්මන්තස්ස සම්මා වාචෝ පහෝති. සම්මා කම්මන්තය පුහුණු කරපු කෙනාට සම්මා ආජීවය පුහුණු කරන්න පහසු වෙනවා. සම්මා ආජීවස්ස සම්මා වායාමව පහෝති. සම්මා ආජීවයේ පිළිපදින තැනැත්තාට සම්මා වායාමයේ පහසුවක් වෙන එක පුළුවන් වෙනවා. සම්මා වායාමස්ස සම්මා සතිය පහෝති. සම්මා වායාමෙන් යුක්ත කෙනාට සම්මා සතිය පහසු වෙනවා. ඒක පුළුවන් වෙනවා. සම්මා සතිස්ස සම්මා සමාධි පහවති. සම්මා සමාධියෙන් ඉන කෙනාට සම්මා සමාධිය පහසු වෙනව පුළුවන් වෙනවා. සම්මා සමාධිස්ස සම්මා ඥානං පහවති. සම්මා සමාධියෙන් ඉන කෙනාට සම්මා ඥානය පුළුවන් වෙනව පහසු වෙනවා. සම්මා ඥානස්ස සම්මා විමුක්තිය පහවති. සම්මා ඥානයෙන් ඉන කෙනාට සම්මා විමුක්තිය මනවින් මිදුණු ගතිය විරාගී භවය පහසු වෙනවා. විමුක්තස්මින් විමුක්තිමෙති ඥානං හොති. ඒ විමුක්තියට පත් වෙන තැනැත්තාට තමා කෙතෙක් දුරට නීවරණයන්ගෙන් කෙලෙසුන්ගෙන් ප්‍රහේණ වුණා කියලා තමන්ටම දැක ගන්න පුළුවන්. මේක මෙහෙම දක්වලා ඊළඟට සඳහන් කරන කාරණය තමයි යම් කිසි කෙනෙක් මෙන්න මේ සම්මා දිට්ඨිය ආදී කාරණා තමගේ ජීවිතයට සම්පූර්ණ කරනවා නම් අන්නේ සම්පූර්ණ කිරීමෙහි ආනිසංස විදියට ඒ තැනැත්තාට පුළුවන්කම තියෙනවා අර මිච්ඡා දිට්ඨිය ආදී කාරණා දුරු කරගන්න. ඒ විතරක් නෙවෙයි තවත් ලැබෙන සුවිශේෂී වරප්‍රසාදය තමයි ඒ තැනැත්තාට මෙහි ප්‍රතිඵල දකිමින්ම ඉදිරිට යන පුළුවන්කම තියෙනවා. දිට්ඨේව ධම්මේ මේ ජීවිතය වශයෙන්ම ඔහුට මෙහි ආනිසංස දැක ගන්න පුළුවන්. ඊළඟට සඳහන් කරන කාරණය තමයි මෙන්න මේ කාරණා ටික ආකාර 40කින් බෙදියන ආකාරය. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී වායාම ආදී වශයෙන් ගිහිල්ලා සමාධිය ඔස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා කාරණා 10ක් තියෙනවා. අන්නේ 10 තවත් 10ක් බවට පත් වෙනවා. සම්මා දිට්ඨි පච්චයා අනේකා කුසල ධම්මා භාවනා පරිපූර්ණ ගච්ඡanti. සම්මා දිට්ඨිය හේතුවෙන් අනේක වූ කුසල ධම්ම වැඩිවීමට පරිපූර්ණත්වයට පත් වෙනවා. සම්මා සංකප්ප පච්චයා අනේකා කුසල ධම්මා භාවනා පරිපූර්ණ ගච්ඡanti. සම්මා වාචා පච්චයා අනේකා කුසල ධම්මා භාවනා පරිපූර්ණ ගච්ඡanti. මේ වගේ ඒ අංග 10ට වෙන වෙනම කියනවා මෙන්න මේ සම්මා දිට්ඨිය ආදී සම්මා සංකප්ප ආදී මේ කරුණු ප්‍රත්‍යයෙන් අනේක වූ කුසල ධම්ම වැඩි වීමට පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා. එතකොට සම්මා දිට්ඨිය කාංගයක් වැඩුවා කියලා කියන්නේ අනිත් ඔක්කොම කුසල ධම්ම එක්කයි යන්නේ. ඇයි ඒක හේතුව? මේ සියලුම දේවල් කරන්නේ සම්මා දිට්ඨිය පෙරට කොටගෙන සම්මා දිට්ඨි පුරේ ජවන් කියන කාරණේ. ඊළඟ කාරණේ තමයි මේ එක කාරණයක් ගත්තත් සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල ප්‍රධාන ස්ථානයක් නියෝජනය කරනවා. සම්මා දිට්ඨි කියන්නේ චතුරාර්ය සත්‍යම නියෝජනය කරනවා. සම්මා වායාමයේ කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යම නියෝජනය කරනවා. සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨානෙම නියෝජනය කරනවා. සම්මා සමාධිය කියන්නේ සතර ධානම නියෝජනය කරනවා. සම්මා ඥානය කියලා කියන්නේ එතන චතුරාර්ය සත්‍ය දැනුම නියෝජනය කරනවා. සම්මා විමුක්තිය කියන්නේ මේ දස සංයෝජනයන්ගෙන් විමුක්තිය නියෝජනය කරනවා. මේ අදිවස්සේ ගන්න පුළුවන්. එතකොට ආරසිංහ මාර්ගය වැඩුවා කියලා කියන්නේ සතර සතිපට්ඨානය, සතර රීතිපාද, සතර සම්‍යක් ප්‍රදාන වීරිය, පංචේන්ද්‍රිය, පංචබල, සත්පොජ්ජංග ආදී මේ කාරණා සියල්ලක් මේකට කැටි වෙලා සතිස් බෝධිපාක්ෂික ධර්මම සම්පූර්ණ වෙනවා. එතකොට ඊළඟ කාරණය තමයි දැන් මේ අනුව අර සම්මා දිට්ඨිය ආදී කරුණු 10 10 20ක් වෙනවා. ඊළඟට තව 20ක් තියෙනවා මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප ආදී අන්නේ කරුණු ටික ගෙහෙලා ඒ කරුණු 10ත් ඒ වගේම මිච්ඡා දිට්ඨි පච්චයා අනේකා අකුසල ධම්මා සම්භවಂತಿ. මිච්ඡා දිට්ඨිය හේතුවෙන් නොයෙකුත් අකුසල ධම්ම වර්ධනය වෙනවා. මිච්ඡා සංකප්ප පච්චයා අනේකා අකුසල ධම්මා සම්භවಂತಿ. මිච්ඡා සංකප්පේ හේතු වෙනොත් නොයෙක් විදිහ අකුසල ධම්ම වර්ධනය වෙනවා කියලා මෙන්න මේ පැත්තෙන් නැවත 10ක් විදිහට යනවා. මේ විදිහට තමයි චත්තාරීස ආකාර විදිහට මහා චත්තාරීසක සූත්‍රයේ විස්තර වෙන 40 ආකාරය නිර්මාණය වෙන්නේ. එතකොට ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ හේතුවෙන් මේ සම්මා දිට්ඨිය තියෙනකොට මිච්ඡා දිට්ඨිය වීලිලා යනවා කියලා සඳහන් කරනවා. සම්මා සංකප්පය තියෙනකොට මිච්ඡා සංකප්පය වීලි යනවා ආදි වශයෙන් මේ කරුණ දෙක විස්තර කරනවා. එහෙමත් දේශනා කරලා ඊළඟට සඳහන් කරනවා යම්කිසි කෙනෙක් මෙහෙම සඳහන් කරන කාරණා මෙහෙම වෙන්නේ නැහැ කියලා කියනවා නම් සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ මේක දිනුවක් වෙන්නේ නැහැ. මිච්ඡා දිට්ඨිය තියෙන කෙනායි දිනු වෙන කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් ඒ තැනැත්තාගේ අන්නේ ප්‍රකාශය නිසා ඒ කෙනා සමාජ සම්මත විදියට යා ගරහවට ලක් වෙනවා කියලා. ඒ නිසා බෞද්ධයන් විතරක් නෙවෙයි මේක ඉතාම වැදගත් කාරණයක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අය හිටියා කර්මය අදහන් නැති අය. ඒ අය කියනවා අකිරියවාදී කියලා. ක්‍රියාවන් පිළිනොගත්තු අය. විශේෂයෙන් මක්කලි ගෝසාලගේ ශ්‍රාවක පිරිස. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ සූත්‍රයේදී අන්නේ අකිරියවාදී නාස්තිකවාදී අයවත් මේ කරුණු නිෂ්ප්‍රභ කළේ නැහැ, මේව ප්‍රතික්ෂේප කළේ නැහැ කියලා. ඇයි එකට හේතුව? නින්දා, ප්‍යාරෝස, උපාරම්භ බයාති. නින්දා අපහාස වලින් තමන්ට අපහාස විඳින සිදුවේ කියලා බයද කියලා. ඒ අයවත් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරේ නැහැ මේ අරසණික මාර්ගයේ මෙන්න මේ අංග මේ වගේ වැඩීමේ ප්‍රතිඵල ලැබෙනවා, අකුසල් දුරු වෙනවා කියලා මෙන්න මේ කතාව කියලා කියද්දී ඕමත් ප්‍රතික්ෂේප කරේ නැහැ මේක වැරදි මාර්ගයක් කියලා මේකෙන් බැහැරෙන්න අය හොඳයි කියලා කිව්වොතින් ඒකනම් වර්ණනා කරොතින් ඒකනම් ප්‍රශංසා කරොතින් ඒ හැටත් මේ සමාජයේ නිନ୍ଦා අපහාස විඳින සිදුවන නිසා බාහිර අන්නේ ආගමික සාස්ෘවරුවත් පැරිදියත් තබා අකිරියවාදී නාස්තිකවාදී අයවත් මේ කරුණ ප්‍රතික්ෂේප කළේ නැහැ කියලා සඳහන් කරනවා. මේක මේ සූත්‍රයේ විශේෂ කාරණයක් විදිහට දක්වනවා. ඉතින් අපට මේ ධම්මග තේරු ගැනීම සඳහා තියෙන ප්‍රධානතම සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේන මහා චත්තාරීසික සූත්‍රය ආකාර 40කින් ආරියසංග මාර්ගයේ ක්‍රමයෙන් ව්‍යාඛ්‍යානාකාර දේශනා කරපු සූත්‍රය. ඉතින් අපේ ජීවිත කාලවල මේක තමයි සමනා නුත්තරිය කියලා කියන්නේ. අපේ දචාන් වලින් අහන වටිනාම දේ මේ සම්බුද්ධ ශාසනයක් ලැබිච්ච මොහොතක පමණයි අපට මේ ධර්ම කරුණු අසා දැනගන්න තියෙන්නේ. ඇසීම් මාත්‍රයෙන් උනත් අපේ හිතේ නීවරණ දුර වෙලා ආධ්‍යාත්මික ප්‍රසාදය ප්‍රමෝදයක් දිනු වෙනවා. අපට අපේ ජීවිතයේ සතුට සැනසීම ලබන්න තියෙන මාර්ගය. ඉතින් මේ අවස්ථාව ලබන අප සතර හුඟා පින්කල ප්‍රාර්ථනා කරලා වූ අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාව මේ සම්බුද්ධ ශාසනය තුළ අපට ලැබුණොත් මෙතන මේ අවස්ථාව ගිලිහුණොත් පින්නතනි ආයි කල්ප ගානකට අපට බුද්ධ ශාසනයක් ලැබෙද කියලා අපිට හිතනවා. බුද්ධ ශාසන ලැබුණත් මේ වගේ සුගතියක මේ වගේ පහසුකම් තියෙන පරිසරයක අපිට ඉන්න ලැබෙද කියන එක හිතනවත් බැහැ වෙනත. මොහොතකට කල්පනා කරලා බලන්න. අපි මේ ගියොතින් මේ අද තියෙන පහසුකම් ටිකත් එක්ක අපිට ඉවදෙන ලැබෙද කියලා පුළුවන්ද? හිතන්න. එහෙම ලැබුණත් වෙනතුනි ආයි මේ වගේ බණක් අහන මට්ටමට එන්න අඩුම ගානේ අවුරුදු 25ක් දුක දිනන ඕන නේනේ. ආයන්නේ ඉඳන් ඒ අකුරේ ඉඳන් ඉගෙනගෙන, ගයක් හදාගෙන, රැකියාවක් ලබාගෙන ආයි මෙතෙන්ට එන්න අඩුම ගානේ අවුරුදු 25ක් ගුරු රෝගයෙන් බැනුනා, නිදි මරාගෙන පාඩම් කළා, අම්මලගේ තාත්තලගේ ගුටි කාලා, හුඟක් දේවල් කළා තමයි ආයි මෙතෙන්ට එන්න ලැබෙන්නේ. නමුත් බලන්න පින්තුනි ඔක්කොම ටික අපි ලබාගෙන මහන්සියෙන් ඉගෙන ගියාගෙන උපන් රටේ ඉඳන් බොහෝ දුර ගමනක් ඇවිල්ලා යන්න පුළුවන් දුරම ඩෙස්ටිනේෂන් එකට මේ ඇවිල්ලා මේ ඉන්නේ. ඒ ආපු ගමනේ මේ සද්ධර්මයේ ඉහළම අවස්ථාව අපිට මේ ලැබෙන මොහොත පින්තුනි. ඒ නිසා ඒ ගැන වුණත් සතුටටපත් වෙන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ස්වාමීන් වහන්සේ දැන් 10 40ක් වෙනුනේ අනේක කුසල ඔව් එක පැත්තකින් අර කාරණා තමයි අර 10 10 කියපු කාරණා තිබුණනේ. ඔව් ඒ 10 10 කියපු කාරණා ටික දන්නවනේ. සම්මාදිටින සම්මා ඥාන දක්වා 10යි. ඒ 10 සම්මා පැත්තේ ටික සම්මාදිටි පච්චා අනේකා කුසල ධම්මා භාවනා පාරිපූර්ණ ගච්ඡන්ති. ඒ හැම එකම මේ අන්තිම කොටස සමානයි. සම්මා සංකප්ප පච්චා අනේකා කුසල ධම්මා භාවනා පාරිපූර්ණ ගච්ඡන්ති කියලා එහෙම යනවා. ඊට පස්සේ ඒක අකුසල පැත්තේ තමයි මිච්ඡා දිට්ඨි පච්චයා අනේක අකුසල ධම්මා සම්භවಂತಿ. ඔව්. ඊට පස්සේ සම්මා සතියට සම්මා සමාධියට අතු මිච්ඡා සමාධි මිච්ඡා සතිය මිච්ඡා සමාධි කියලා නැහැ. ඒක දෙකම හතරියක්. ඔව් අපිට ඒකත් අරගෙන ආධ්‍යානයෙන් අරගෙන ගන්න පුළුවන්. මොකද සම්මා සමාධිය කියන එක සමාධිය මුලින් දැක්වෝනේ මේකේ. සති සමාධිය කියන කාරණයත් සති වයම් කියලා දැක්වලා තියෙන සූත්‍රය. එතකොට අපි අනිත් කරුණු ටික එකට පළට තියාගෙන අපට මේ විදිහට හතලිය ගන්න පුළුවන්. එතකොට මහාචාර්යගේ සූත්‍රේ උනාට මේ 40 කියලා පැහැදිලිම සූත්‍රය තුළ මේවා කියලා දක්වලා නැහැ. අපිට මේ ටිකෙන් එකට එකතු කරලා තමයි ගන්න තියෙන්නේ. අටුවාවේ තමයි පොඩි විස්තරයක් තියෙන්නේ. නමුත් ඒ විස්තරයවත් එච්චර පැහැදිලි නැහැ. සූත්‍රයේ පැහැදිලිවම මේ 40 කියලා 10 මෙතන මෙහෙම මෙහෙම කියලා දක්වලා නැහැ. එතකොට අපිට තැන් තැන්ලින් එකතු කරලා තමයි මේ ටික මේ විදිහට පෙළගස්සන්න තියෙන්නේ. ඔව් අද පින්නතුනි අප මේ සාකච්ඡා කරේ බුදුදහමේ අතිශය වැදගත් මාතෘකාවක් අරිසිංහ මාර්ගයේ පාදක කරගෙන එහි කරුණු 10ක් වර්ධනය වෙලා ඒක නැවත කරුණු 40ක් දක්වා කුසල පැත්තෙන් 20යි අකුසල පැත්තෙන් 20යි විදිහට කරුණු 40ක් ඉස්තර වෙන සූත්‍රය සම්මාදිටිය ආදී කරුණු එක පැත්තකින් මිච්ඡාදිටිය ආදී වශයෙන් උත් ගෙහිලා ඊළඟට සම්මාදිටිය පැත්තිනුත් නැවත සාසව අනාසව විදිහට බෙදලා මේ සම්පූර්ණ විග්‍රහයක් සිදුවන අවස්ථාවක් ඉතින් මේකෙන් මම හිතන්නේ අපිට තියෙන හුඟා දහම් ගැටලු එකම දේශනාවක් තුළ බොහෝ දේවල් निराකරණය කරගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ඒක ඔබ මේ අවස්ථාවේ නොතේරුණත් නැවත අහන්නට ඔබට පහසුකම් තියෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හරි නැවත හරි ඔබ මෙයින් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. හොඳයි සනා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. මේ රැස් කරගත් උතුම් කුසල දහමල බලයෙන් අපනමින් මියගේ ඥාතීහුද සම්ම දෘෂ්ටික දෙවියෝද පින් කැමති සියලු සත්‍යෝද මේ පින දැක සුවපත්ත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් නියුතුම් කුසලයේ හේතුවෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනය සැලසේවා. සසර ජීවිත සුවපත්ත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නින්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොහින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.